අපි දේවතා ආරාධනාව සිද්ධ කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං දන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු කතා කරපු කාරණා හැම මතකයි මොනවද දැන් අපි ධර්ම පන්තියට ඉඳගෙන ගත්තේ සෝපාදිශේෂ සෝපාදිශේෂ නිර්වාණය ඊට පස්සේ අනුපාදිශේෂ නිර්වාණය දැන් හිතරෙහි දැන් එදා සිල් දවසේ ධර්මයේ තියෙන අර දස ස්ථානවල රහතන් වහන්සේලා මානසික කරන දස ස්ථානයක් ගෙදර ගියාම මතක මම සටහනක් ගන්න හැදුවා මගේ පසුට ඒක ටිකක් මාර්ග තියාගන්න අදහසේ නමුත් ස්වාමීන් වහන්සේ මට මතක මේ හතරවෙනි කරුණ විතරයි හතරවෙනි කරුණ කියන්නේ මේ හතර බුද්ධ දාසනේ තියෙන හතර මොකද්ද දුක දුක ඇති වෙන හේතුව දුක නැති කිරීම දුක නැති කිරීම මාර්ග ඒ ටික විතර මතකයි මත තිබුණේ අනිත් නාමේ මට මතක නැහැ කියන්නේ ඒක එන්නේ නැහැ වචන එන්නේ නැහැ මට ඒක පොඩ්ඩක් මේ පැහැදිලි කරගන්න ඕන වෙලා තියෙනවා නම් අද පාඩමට අපි එක වෙනින්ම සාකච්ඡා කරමු. හොඳයි. තව මොනවද ඉගෙන ගත්තේ? ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා. මොනවද ඥාත පරිඥා කියලා අපි දැනගත්තේ? ශ්‍රවණය. මොකද ඥාත පරිඥා කියලා දැනගත්තේ? ශ්‍රවණය කළා ධර්මීය අනිත්‍ය. මේ ස්කන්ධ ධර්ම. ස්කන්ධ ධර්ම. අනිත්‍යය කියලා හොඳනේ හොඳයි මතක නැත්නම් ගංගට කපන ඉනි වගේ දන්නේ නැහැ නෑ නෑ මතකයි සම වෙනා සමල කියා ගන්නත් මතක නැති උනාට මතකයි ඇතුලේ තියෙනවා ඔය හරියට තියෙනවා හොඳයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ වටිනා කියන සූත්‍ර ධර්මයක්. ඒ තමයි මහා හත්ති පදෝපම සූත්‍රය. මිට කලින් අහලා තියෙනවද මන් දන්නේ? එහෙමයි. ඔව්. එතකොට මේ ඇතෙකුගේ පියවර අඩිය උපමා කරලා තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. හොඳයි. මේ සූත්‍ර දේශනාව ඉගෙන ගන්නට කලින් දැනගන්න ඕනි කාරණා ටිකක් තියෙනවා. දැන් අපේ සිත මුල්ම සිත කියන්නේ අපේ පිරිසුදුම සිත අපි දැන් ධර්මයේ අපේ මේ හිතට භාවිතා කරන වචන තුනක් තියෙනවා මොනවද චිත්ත ඊළඟ එක මනෝ ඊළඟ එකට විඥාන මොනවද තුන චිත්ත මනෝ විඥාන චිත්ත ස්වභාවය කියලා කියන්නේ මොකක්ද? මේ සිතේ මුල්ම ස්වභාවය මොන වගේද? ප්‍රභාසරයි. සිතේ මුල්ම ස්වභාවය ප්‍රභාසරයි. දැසිදී ඒ සිතට ඒ මුල්ම ස්වභාවය ප්‍රභාසරයි. ඊළඟට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ජීවිතේ ඉන්ද්‍රිය ඒකාග්‍රතා කියන මේ චෛතසික ධර්ම මිශ්‍ර වෙනවා. මිශ්‍ර වුණාම මොකද වෙන්නේ? මනෝ කිලිටුනේ නැතා. තාම කිලිටුනේ නැහැ. තේමාව. ඊළඟට මොකද වෙන්නේ? මේක මේ මේ මේ මේ හිත ඒ මනෝ ස්වභාවය වසහා ගන්නවා කාරණා පහකින්. මොනවාද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. ඒතර මේ කවර කීයකින් වෙහිලා තියෙනවා? පංචමී. ඔව් ඒක. ඒතර දැන් අපි චිත්ත පිරිසුදු මට්ටම. ඒ කියන්නේ අපි ඕනම දෙයක් දැක්කහම අපේ පළවෙනි සිත උපේක්ෂාසහගතයි කියලා අපි අහලා තියෙනවානේ. ඒක මොකක් හරි දැක්කහම පළවෙනියටම පළවෙනි හිත උපේක්ෂාසහගතයි. ඒතකොට පළවෙනිම සිත දැන් මේ සිතේ ස්වභාවය, සිතේ ප්‍රකෘති ස්වභාවය, සත්‍ය වශයෙන්ම තියෙන ස්වභාවය ප්‍රභාසර. පිරිසුදුම ස්වභාවය ප්‍රභාසර. ක්‍රිස්ටල් ක්ලීන් කියලා කියන ක්‍රිස්ටල් එකක් වගේ හොඳට පැහැදිලි කරනවා. ඒක උදේ ප්‍රභාසර. ඒ ප්‍රභාසර සිතට ඇති වෙනවා චෛතසික හතක්. ඒ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ජීවිතේන්ද්‍රිය ඒකාග්‍රතා රූප කියලා. එතකොට මෙන්න මේ ස්වභාවය තමයි දැන් ධ්‍යාන වඩන උතුමන් වහන්සේලාට තියෙන්නේ. දැන් අපි මනෝ ස්වභාවය තේරුණාද? එතකොට ඒක තමයි දැන් ධම්මපදයේ පළවෙනි ගාථාව මොකක්ද? මනෝ පුබ්බං. එතකොට දැන් ඇයි හිතේ දැන් චිත්තම් පුබ්බංගම ධම්මා කිවි නැහැ? තේරුණාද? විඥානම් පුබ්බංගම ධම්මා කිවි නැහැ. එතකොට ඇයි එතන එහෙම මනෝ කියලා භාවිතා කරන්නේ? අන්නර අර මූලිකම ස්වභාවය නෙමෙයි. අර ප්‍රകൃති සාමාන්‍ය තියෙන සත්‍ය ස්වභාවය නෙමෙයි. ඒක අර චෛතසික ධර්ම එකතුනහම පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන මේ චෛතසික ධර්ම එකතුනහම තියෙන ස්වභාවය තමයි මනෝ කියලා කියන්නේ. ඒක තාමත් සිත කිලිටි නෑ. එතකොට දැන් ඒක වැසී ගන්නවා මොකෙන්ද? තව කවර කියන. දැන් පළවෙනි එක ප්‍රභාසරයි. ප්‍රභාසර හිත වැහෙනවා මොකෙන්ද? අර අන්න හරි චෛතසික ධර්මයන්ගේ. එතකොට ඒ චෛතසික ධර්මයන් සහිත ඒකත් ඇහෙන තව හේකින් මොකෙන්ද? පංච නීවරණයන්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන පහ. උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන පහ. එතකොට දැන් කීයේ කියලා හෙල්ල තියනවාද? ප්‍රභාස්රය වැහිලා තියෙන මොකෙන්ද? මනෝ තමයි. දැන් මේ දැන් අපි කිව්වොත් එහෙම දැන් අපි කෙනෙක් දැන් මේ භවයේ කෙනෙක් අත්හැරලා යනවනේ. ඒ යනකොට මෙන්න මේ දැන් කෙනෙකුට කියන්න පුළුවන්ද මේ ප්‍රභාස්ර ස්වභාවය නැතුව යනවා කියලා? බෑ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන්ද මනෝ ස්වභාවය නැතුව යනවා කියලා? එතකොට ඒ විඥාන කියනකොට අර තුනම අර අනිත් දෙක එකතු වෙනවා. තේරුණාද? හොඳයි. එතකොට දැන් මේ කෙනෙක් මේ භවය අත්හැරලා යනකොට මොකක්ද අරගෙන යන්නේ? ඒ කියන්නේ මොකක්ද කර්මානුරූපීව නැත්නම් හේතුඵලවාදීව අරගෙන යන්නේ මොනවද? විඥානය. විඥානය කිව්වහම අර කාරණා දෙක මිස් එකක් නේ. ඒකේ තියෙනවා බර අපි කතා කරා. මොනවද ඒ බර? බර කීයක් තියෙනවද? තුනක් තියෙනවා. නේ මොනවද ඒ බර? ස්කන්ධ බරක් තියෙනවා. ස්කන්ධ බර කිව්වේ මොනවද? පංචස්කන්ධ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධේ පංචස්කන්ධ බර ගිනියනවා. එතකොට අපි කිව්ව ඊළඟට මොනවද ගිනියන බර? ක්ලේශ බර. ඒ ක්ලේශ බර කිව්වේ මොකද්ද? කෙලෙස් බර. මේ ඇස කන නාසය දිව ශරීරය මනස ලබාගෙන මේ ආත්ම භූමියට අපි රැස් කරපු කෙලෙස් බර අරගෙන. ඊළඟට මොකද්ද ගිනියන බර? අභිසංකාර බර. ඒ කියන්නේ නැවත ආයතන ලැබීමේ හැකියාව. ඒ ආයතන ලබාගෙන නැවත අර කෙලෙස් සකස් කිරීමේ හැකියාව. මේ තුන අරන් යනවා. එතකොට ඒක එමේම යන්නේ කොහොමද? හේතුඵල වාදී. තේරුණා? හේතුඵල ධමර වාදීව තමයි යන්නේ. එතකොට මෙහෙම ගිනි ගිහිල්ලා යම් මව කුසක් තුල හෝ යම් තැනක පිළිසිඳ ගත්තොත් ප්‍රතිසන්දියක් ලැබුවොත් උපතක් ලැබුවොත් එයාට උරුම වෙනව මොකක්ද? මොනවද උරුම වෙන්නේ එයාට? ආයතන. ආයතන හයක් වෙන්න පුළුවන්, පහකන ආයතන උරුම වෙනවා. දැන් බ්‍රහ්මයන්ට සමහර බ්‍රහ්මයන්ට ආයතන නැහැ. ඒ ආයතන හැම එකක්ම නෙවෙයි. කට නැහැ. සමහර අයට නහය නැහැ. සමහර අයට එහෙම. ඉතින් ඒ මොකද මේ ඒවා අවශ්‍ය නැහැ. නමුත් ඒ ආයතන කීපයක ඒ පද අවශ්‍ය කරන ආයතන පිළිතුරු තේරුම් නැවත රැස් කර ගැනීම අවශ්‍ය කරන ආයතන පිළිතුරු හොඳයි. එතකොට මෙන්න මේ පිළිතන එක ආයතනයක්වත් අපි කතා කළා මොන ධර්මයන්ගෙන් ගැලවිලා නැද්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ධර්මයන්ගෙන් ගැලවිලා නැහැ. මොන පිළිතන ආයතනද? දැන් මේ අර තියෙන උපාදානස්කන්ධයේ ගිහිල්ලා යම් තැනක ප්‍රතිසන්දියක් ලැබුවොත් එයාට මොනෝ දුරුම වෙන්නේ? ආයතන. මහා බ්‍රහ්මයේ වෙලා අකනිටාවේ ඉපදුනත් මොනෝ දුරුම වෙන්නේ? ආයතන. ඒ පහළ වෙන ආයතන අර ධර්ම වලින් මිදිලා නැහැ. මොන ධර්මද? ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ධර්මයන්ගෙන් මිදිලා නැහැ. තේරුණාද? එතකොට අන්න ඒ සකස් වෙන සියලුම ශරීර, ඒ කියන්නේ දැන් මිනිස්සෙක් වෙලා හරි දෙවියෙක් වෙලා හරි බ්‍රහ්මෙක් වෙලා හරි ඒ සකස් වෙන සියලුම ශරීරයන් සකස් වෙන්නේ මහා භූත හතර උප මහා දූප භූත හතර හේතු කරගෙන. තේරුණා? මහා භූත කියලා සාසනීය ගන්නන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායු. මේව දන්නවනේ නේද? පඨවි කියන්නේ තද ගතිය. තේජෝ කියන්නේ උෂ්ණ ගතිය. වායෝ කියන්නේ වාතය. පඨවි, ආපෝ, ආපෝ, තේජෝ, වායෝ. වායෝ කියන එක තේරෙනවනේ. හොඳයි. එතකොට ඔන්න ඔය අවබෝධයක් තියාගෙන දැන් අපි මේ සූත්‍ර සාකච්ඡාවට යන්න ඕනේ. අපි දැනගත්තා මොකද? හිතේ තියෙනවා කීයක් තියෙනවද ස්වභාවයන්? එකක් තමයි චිත්ත, එකක් තමයි මන, එකක් තමයි විඤ්ඤාණ. තේරුණාද? දැන් ගොනුන් සර මැදිරකට දාලා යන බොඩි එක මොකක්ද? පොඩි එක ස්කන්ධය නේද? ස්කන්ධය. මැන්නකට දාලා යන මුත දේහ ඒක මේ ස්කන්ධ කොටට ඒක මොකක්ද? ඒක රූපස්කන්ධය. රූපස්කන්ධය. ඒක මේ මෙහෙට අත්තරලා දැන් මං කියවනේ මනෝ ස්වභාවය තියෙනවා. දැන් දැන් වින් දැන් බර තුනට අයිති අපි මනෝ දැන් විඥානයක් කියනකොට ඒකේ චෛතසික ධර්ම අඩංගුයි. ඔව්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා නිදක්වන්නේ. ඒතකොට චෛතසික ධර්ම අඩංගුයි. ඒ යම් හැම හිතකම තියෙන සබ්බචිත්ත සාධාරණ චෛතසික ඒකේ තියෙනවා. ඒකේ තියෙනවනේ රූප කියලා එක. එතකොට මනෝමය රූපයක් තියෙනවා. තේරුණා? එතකොට ඒ රූපයට අදාළ වේදනාවක්, ඒ රූපයට අදාළ සංඥාවක්, ඒ රූපය. දැන් ඒක ගැන තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ. හොඳයි. හොඳයි. ඒවම් මේ සුතං ඒකං සම්යම් භගව හැමෝටම තියෙනවා නේද? ඒවං මේ සුතං ඒකං සම්යම් භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස් ආරාමේ තත්‍රකෝ ආයස්මා සාරිපුත්තු භික්ඛූ ආමන්තේසි ආවුසෝ භික්ඛවෝති ආවුසෝති කෝතේ භික්ඛූ ආයස්මතු සාරිපුත්තස්ස පච්චස්සෝසුං ආයස්මා සාරිපුත්තු ඒතද වෝච. දැන් මේ සාරිපුත් මේ සූත්‍ර දේශනාව සාරිපුත්ත මහරහතන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවේ උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරන දේශනයක් තමයි තියෙන්නේ. එතකොට යම් කිසි උතුමෙක්, ඒ කියන්නේ කෙලෙස් නැසූ කෙනෙක් ආමන්ත්‍රණය කරලා කෙනෙකුට දේශනා කරනවා නම් ඒක චතුරාර්ය සත්‍ය ධර්මයක්ම තමයි. ඒකෙන් සසරින් එක්ක රාග දේශ මෝහ දුර වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන මගක්ම තමයි බුදු කෙනෙක් රහතන් වහන්සේ නම ආමන්ත්‍රණය කළ දේශනා කරන්නේ. ඒ කියන්නේ සත්‍යයට එහෙම නම් ගෝචර නොවන විෂයක්. ඒ කියන්නේ අමාරු දෙයක්. ආ. නෑ දැන් මම අමාරුයි කියලා හිතනවා හොඳයි. සේයතාපි ආවුසෝ යානි කානීචි ජංගලානම් පානානම් පදජාතානි සබ්බානිතානි හත්තිපදේ සමෝදානං ගච්ඡන්ති. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළ කියනවා, මහණෙනි යම්තා ජංගලානම් කියලා කියන්නේ යම්තා ඇවිදින සත්තු, මේ මහා පොළොවේ ඇවිදින සත්තු යම් ප්‍රමාණයක් ඉන්නවද ඒ සියලු ප්‍රාණීන්ගේ පාදයෝ මේ හත්ති පදේ සමෝදානං ගච්ඡanti. මේ ඇත්තිවර ඇතාගේ කකුල පියවරේ සටහනට ඇතුළත් කරන්න පුළුවන්. මේ පෘථුවියේ ඉන්න සියලුම සත්වයන්ගේ පාද සටහන මොකේදද ඇතුළත් කරන්න පුළුවන්? ඇතාගේ පාදයට ඇතුළත් කරන්න පුළුවන්. හත්ති පදං තේසං අග්ගමක්ඛායාති යදිදම් මහන්තතේන ඒවමේව කෝ ආවුසෝ යේකේචි කුසලා ධම්මා සබ්බේතේ චතුසු අරිය සච්චේසු සංඝං ගච්ඡanti. එතකොට මහණෙනි අන්නේ විදිහටම, එතකොට හත්ති පදං තේසං අග්ගමක්ඛායාති, මෙන්න මේ නිසා අර සියලු සත්‍යයන්ගේ පාද සටහනට වඩා මේ හත්තියාගේ ඇතාගේ පා සටහන අග්ගමක්ඛායාති. ඒ කියන්නේ විශාලයි කියලා කියනවා. හැබැයි ගුණයෙන් එහෙම නෙවෙයි. ඒක විශාලත්වයෙන් විශාලයි. තේරුණාද? ඔව්. මෙන්න මේ විදිහටම මේ සියලුම කුසල ධර්මයෝ, දැන් අපි මේ වඩන දියුණු කරන සියලුම කුසල ධර්මයෝ කුසලා ධම්මා ඒවමේව කෝ ආහුසෝ ඒකේචි කුසලා ධම්මා සබ්බේතේ චතුසු අරිය සච්චේතු සංඝං ගච්ඡanti. ඒ කියන්නේ මේ සියලුම කුසල ධම් චතුරාර්ය සත්‍යයට බහලන්න පුළුවන්. අර ඇතාගේ පියවරට අර සියලුම ඇතුන්ගේ පාසටහන් සියලුම සත්තුන්ගේ පාසටහන් ඇතුළත් වෙනවා වගේ මේ චතුරාර්ය සත්‍යයට මේ ශාසන යුගන්නන සියලුම කුසල ධර්මියෝ ඇතුළත් කරන්න පුළුවන්. කතමංචා උසෝ දුක්ඛං අරිය සත්‍ය ගච්ඡanti. කතමේසු චතුසු දුක්ඛේ අරිය සත්‍ය සච්චේ දුක්ඛ සමුදය අරිය සත්‍යේ දුක්ඛ නිරෝධය අරිය සත්‍යේ දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අරිය සත්‍යේ. මොන චතුරාර්ය සත්‍යයටද දුක්ඛේ අරිය සත්‍යේ දුක නැමැති ආර්ය සත්‍යයටත් දුක්ඛ සමුදය දුක ඇතිවීමට හේතුව නැත්නම් දුක සමුදය වීමට හේතුව නැමැති ආර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධය දුක නැති කිරීම නැමැති ආර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය කියන මාර්ග සත්‍යය බහලන්න පුළුවන් මොනවද? සියලුම කුසල ධර්මයෝ. තේරෙනවා. එතකොට සියලුම කුසල ධර්මයෝ මෙන්න මේ කියන චතුරාර්ය සත්‍ය තුල බහලාන්න පුළුවන්. එතකොට දැන් ඔන්න දැන් සියලුම කුසල ධර්මයෝ බහලාන්න පුළුවන් කිව්ව මොකේද? චතුරාර්ය සත්‍ය. කාරණා කීයක් එළියට ගත්තද? හතරක් එළියට ගත්ත චතුරාර්ය සත්‍ය. ඔව්. ඒකෙන් දැන් ඒකෙන් එකක් ගන්නවා. තේරෙනවද එළියට? කතමංචා උසෝ දුක්ඛං අරිය සත්‍යං. දුක කියලා කියන්නේ මොකක්ද කියලා විස්තර කරනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණංපි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි දුක්ඛා. යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා. තේරෙනවද? එතකොට මොකක්ද දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ? ජාතිපි දුක්ඛා. ජාතිය ඉපදීම දුකයි. තේරෙනවද? දොර ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, ව්‍යාධි ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි දුක්ඛා. මේ යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දැන් මේ මොනවද මේ දුකයි කියලා කියන්නේ? ඉපදීම දුකයි කියනවා. ඊළඟට දිරා යෑම දුකයි කියනවා. මැරීම දුකයි කියනවා. ශෝක පරිදේවය දුක්ඛ දෝමනස්සු උපායාස මේ ඔක්කොම දුකයි කියලා කියනවා. ඊළඟට යම් පිච්චා, ඔය වචන බලන්න ලියපු අල්ප චයනුද මහ ප්‍රාණ චයනුද ඔය හොඳට බලලා ඔළුවට දාගන්න නැත්නම් බමුණු වනත් එක පටලැවෙනවා. යම් පිච්චම් නලබති තම්පි දුක්ඛං. යමක් කැමැතිද ඒ නොලැබීම දුකයි. සංකිත්තේන සංක්ෂිප්ත වශයෙන් මොකද්ද දුකයි කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධය දුකයි කියලා කියනවා. දැන් අපි මුලින් සඳහන් කළා, දැන් කවුරු හරි කෙනෙක් භවය අත්හැරලා තව තැනක ප්‍රතිසන්දිය ලැබනකොට මොනවද ගිනියන්නේ? විඥානය. ඒක තුල තියෙනකෝ අපි කිව්ව බර තුනක් තියෙනවා. ඒක ඊළඟට ඒක ඒ ඔක්කොම ඒක බැඳිලා තියෙන මොන වගේද? උපාදාන. තේරුණාද? ඒ කියන්නේ අර මම මගේ කියලා ගත්ත දෘෂ්ටිය තුල බැඳිලා තියෙන්නේ. තේරුණාද? එතකොට මෙන්න මේක ගිහිල්ලා කොතනක හරි ප්‍රතිසන්දියක් ලැබුවා. තේරුණාද? ඒක තමයි උපත කියලා කියන්නේ. තේරුණාද? දැන් මේක ගිහිල්ලා කොතනක හරි ගිහිල්ලා ප්‍රතිසන්දියක් ලැබුණා. ලැබුවාම ඒක තමයි ජාත් ඉපදුනා. ඒ ඉපදුණු නිසා තමයි ඒක හට භවයක පහළ වුණා නම් එතන ඉඳලම හට ගන්නවා. මොකද්ද? දුක. ඔව්, දුක හට ගන්නවා. ජරාවත් හට ගන්නවා. ඒ ජාතිය පටන් ගත්ත මොහොතෙම මොකද්ද පටන් ගත්තේ? ඒක තමයි මේ අපි ඒක පිටින් ඉඳන් බලලා කියනවා මේක වැඩිම කියලා. මේක දිරායම කියලා අපි වෙන මාන්නයකින් බලලා අපි කියනවා ඔන්න අවුරුදු 60-70 වෙනකම් වැඩිම, ඊට පස්සේ දිරීම. එහෙමනේ නේ. ඔව්. හැබැයි හටගත්ත මොහොතේමත් ඉන්සිටම මොකක්ද උනේ? විරායනෙක තමයි ස්වභාවය. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ. එතකොට මෙන්න මේ ස්කන්ධ ධර්මියෝ යම් තැනක හටගත්තද ඒ හටගත්තු මොහොතේ පටන්ම ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ධර්මයන්ට යටත් වෙනවා. තේරුණානේ? ඒ ඔව්. එතකොට එතකොට මෙන්න මේ මෙතන මේ උපාදානස්කන්ධය. එතකොට කතමාචා උසෝ පංච උපාදාන. දැන් ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ. මෙන්න මේ දැන් අපි දුක හැටියට ඉපදීම දුකයි කියලා කිව්වේ මොන ඉපදීමද? මේ පංචස්කන්ධ, පංච උපාදානස්කන්ධයේ යම් භවයක හට ගැනීම. එතනින් තමයි මම, ඒ කියන්නේ එතනින් තමයි මම පැනවිලා තියෙන්නේ. තේරුණා? එතකොට තමයි දුක් රාශිය දැන් එන්නේ. එතකොට ජාති, ජරා, ව්‍යාධි, මරණත් ඒ පැනවීම තුළ, ඒ හට ගැනීම තුළ ඇති වෙනවා. තේරුණා? දැන් එතකොට මෙන්න මේ දැන් අපි කියවනේ මේ පංචස්කන්ධය එකක් වශයෙන් ගැනීම තමයි මොකක් කියලාද? පැනවීම. සත්ත පුද්ගල පඤ්ඤප්තිය තේරුණාද? මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංඛාර කියලා මෙහෙම ස්කන්ධ පහක් තියෙනවා. ඒ පහ එකක් වශයෙන් ගැනීම තමයි සත්ත පුද්ගල පඤ්ඤප්තිය. එතකොට මෙන්න මේ සත්ත පුද්ගල පඤ්ඤප්තිය දැන් බැඳී තියෙනවා මොකේද? ස්කන්ධ ධර්ම වලට. මේක බැඳී තියෙන්නේ මොකෙන්ද? උපාදානය. අන්න හරි, උපාදානය. ඔන්න ඔකටම තව නමක් කියනවා. මොකක් කියලාද? චන්ද රාගය කියලා. චන්ද රාගය. තේරුණාද? ඔන්න ඔතෙන්ට තමයි සඳහන් කරන්නේ චන්ද රාගය කියලා. සහ උපාදානය කියලා වචන දෙකම එතෙන්ට භාවිතා කරනවා. එතකොට මේක බැඳුන තව දැන් තණ්හාවෙන් බැඳුනා. ඒ වගේම දිට්ඨියක පිහිටියක්. මොකද්ද දිට්ඨිය? මම යයි හැඟීම. තේරුණාද? තණ්හාවෙන් බැඳුනා, දිට්ඨියකින් පිහිටියක්. තේරුණාද? එතකොට එහෙම පිහිටියාම, තණ්හාවෙන් බැඳුනහම දිට්ඨියක පිහිටියාම අන්‍යයට උරුම වෙනවා මොනවද? ආයතන. ආයතන. තේරුණාද? ඒ ආයතන පහළ වීමත් දුක. තේරුණාද? එතකොට ඒ ආයතන පහළ වීමත් දුකක්. එතකොට ඒ මොකද දුක? ඒ සියලු ආයතන දිරල යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඒ නිසා දුක. එතකොට සංක්ෂිප්ත වශයෙන් කියනවා නම් දැන් දුක කියලා කියන්නේ මොකක්ද? උපාදානස්කන්ධය තමයි දුක. දැන් උපාදානස්කන්ධය කියලා කිව්වේ මොකද්ද? බැඳීම කිව්වට ඉතින් මේ බැඳීම කිව්වට මොකද්ද? සත්ව පුද්ගල සංඥාවෙන් බැඳීම. නැත්තම් මොකද්ද අර ස්කන්ධ ධර්මයෝ මමයේ, මගේ ආත්මයේ කියන බැඳීම. තේරුණාද? ඒක ඇහැට රූපයක් වෙනකොටත් උපදිනවා. තේරුණා? ඒක දැන් මේ පස්සේදී අපි මේ සූත්‍රයේ තියෙනවා. හොඳයි. එතකොට දැන් ඔන්න අපි මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේකෙන් ඇදලා ගත්ත කාරණා කීයක්ද? හතරක් වෙන්නුම් කළා. ඒ හතරෙන් එකක් කතමාචාවුසෝ දුක්ඛං අරිය සත්‍යං. දුක්ඛාරිය සත්‍ය තමයි විස්තර කළේ. ඒ දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ මොකක්ද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු, පායහාසා දුක්ඛා, යම් පිච්ඡන්නල වෙන මේ දුකයි. ඒ දුක. ඊළඟට කතමාචාවුසෝ රූප කතමාචාවුසෝ පංචඋපාදානස්කන්ධා. එතකොට අර චතුරාර්ය සත්‍යයෙන් එකක් අරගෙන ඒකෙන් දැන් පහක් කළා. තේරුණාද? එහෙමයි. දැන් චතුර දැන් මුලින්ම ගත්තේ මොකද්ද? දුක්ඛ. චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය ඊළඟට උන්වහන්සේ විස්තර කළේ මොකද්ද? දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය. තේරුණානේ? දුක්ඛ සත්‍යයෙන් දැන් මොකද්ද ගත්තේ? පංච උපාදානස්කන්ධය. තේරුණානේ? ඒක අරගෙන දැන් කොටස් කීයකට බෙදුවද? පහකට බෙදෙනවා. කතමාචාවසෝ පංච උපාදානස්කන්ධා, උපාදානස්කන්ධා සෙය්‍යතිදං රූපපාදානස්කන්ධෝ, වේදනානුපාදානස්කන්ධෝ, සංඤ්ඤාපාදානස්කන්ධෝ, සංඛාරුපාදානස්කන්ධෝ, විඤ්ඤාණුපාදානස්කන්ධෝ. එතකොට මොනවද උපාදානස්කන්ධ පහ? රූපපාදානස්කන්ධය, වේදනානුපාදානස්කන්ධය, සංඤ්ඤාපාදානස්කන්ධය, සංඛාරුපාදානස්කන්ධය, විඤ්ඤාණුපාදානස්කන්ධය. කතමාචාවුසෝ රූපපාදානස්කන්ධෝ චත්තාරිද. දැන් මේකෙන් ගත්ත ඒ පහෙන් කීයක් එකක් කීයක්ද ගත්තේ? එකක් ගත්තා. තේරුණාද? පහෙන් එකක් ගත්තා. මොකද්ද? රූප. කතමාචාවුසෝ රූපපාදානස්කන්ධෝ චත්තාරිච්ච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කතමේ චාවුසෝ චත්තාරි මහා භූතා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. දැන් ධාතු කියන වචනේ තේරුම් ගන්න ඕන. මොකටද ධාතු කියලා අපි විස්තර කරේ? දැන් හැබැයි ධාතු විභංග සූත්‍රෙත් අහලා ඉන්නේ නේ? මොකටද ධාතු කියලා කියන්නේ? සත්වයෙක් පුද්ගලයෙක් නැති ස්වභාවයට කියන මොකක් කියලාද? ධාතු. ධාතු කියලා. තේරුණා? මොකක් නැති ස්වභාවයට? සත්වයෙක් පුද්ගලයෙක් නැති ස්වභාවයට කියන. ඒ කියන්නේ ජීවියක් නැති ස්වභාවයට. සත්වයෙක් පුද්ගලයෙක් තියෙනවනේ. නැති ස්වභාවයට. ඔව්. සත්වයෙක් පුද්ගලයෙක් ස්වභාවයක් නැහැ. ඒ අර්ථයෙන් තමයි ධාතු කියලා කියන්නේ. එදැන් මේ විස්තර කරගෙන යනකොට තේරේව කොහෙට මොන මොන ධාතුන් වලට දායිති වෙන්නේ කියලා. එතකොට කතමා චාවුසෝ රූපපාදාන කන්දා චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කතමා චාවුසෝ චත්තාරෝ මහා භූතා පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් සතර මහා දැන් අතනින් ගත රූපස් රූප උපාදානස්කන්ධය. දැන් ඒතන ඒ රූපය හැදෙන විදිය රූපය පිළිබඳව තමයි තාමත් විස්තරය කරන්නේ. එතකොට කතමාචාවසෝ රූප උපාදානක් කන්දෝ චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතාන. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරත් චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. ඒ නිසා හටගත්ත උපාදාය රූපත් කතමේ චාවුසෝ චත්තාරෝ මහා භූතා පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු. එතකොට මේ පඨවි ධාතුෙත් ධාතු කියලා කියන්නේ මොකෙන්ද? සත්ව පුද්ගලයක් නැහැ කියන අර්ථයෙන්. එතකොට පඨවි ධාතුවේ සත්ව පුද්ගලයක් නැහැ. ආපෝ ධාතුවේ සත්ව පුද්ගලයක් නැහැ. එතකොට තේජෝ ධාතුවේ සත්ව පුද්ගලයක් නැහැ. වායෝ ධාතුවේ සත්ව පුද්ගලයක් නැහැ. එතකොට මෙන්න මේ සත් මෙන්න මේ නමුත් මේ ධාතු ස්වභාවය විසින් ඒ ධාතු ස්වභාවය එකතු කරගෙන තව උපාදා රූපත් එකතු කරගෙන තමයි මේ ලෝකයේ තියෙන මේ සියලුම නිර්මාණ වෙලා තියෙන්නේ. තේරුණා? මේ ඇහැට පේනේවා, කනට ඇහෙනවා, මේ ශබ්දයක් රූපයක්. ඒ කියන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ නිසා ඒ වාගේ ගැටීම නිසා හෝ ඒ හේතුවෙන් උපදින රූපයක් තමයි ශබ්දය කියන්නේ. ඒ කියන්නේ ධාතු ඒ පඨවි ඒද ඒවා ගැටිලා එන එකක් තමයි. ඒ ශබ්දය වැළුවහම ශූන්‍යයි. ඒ කියන්නේ ගත ශබ්දේ ගත්තහම දැන් කවුරු හරි කතා කරනවා. කතා කරනකොට අපිට ශබ්දය එනවා. අපිට ඒ ගැටෙනකොටම අපිට සත්‍යයේ පුද්ගලයේ කර්තයක් එනවා. අන්න අම්මා කතා කරනවා. තේරුණා? එතකොට ඒ ශබ්දේ හැබැයි ධාතු වශයෙන් ගත්තොත් එහෙම එතන සත්‍ය පුද්ගලයක් නැහැ. ඒක නිසා තමයි මේ හිත හුදකලා වෙන්නේ. සත්‍ය පුද්ගලයේ නැහැ එතන. ඒක කතා කරන එකේ සත්‍ය පුද්ගලයක් නැහැ. එතකොට ඒව හැදුනේ කොහොමද? අර සතර මහා භූතත් උපාදාන රූපත් එකතු වෙන්නේ. ගන්ධ සුවඳ කියන්නේ රූපයක්. රසය කියන්නේ රූපයක්. මේ ලෝකේ හැදිලා තියෙන සියලුම දෑ මේ හැට ගෝචර වන කන්ට ගෝචර වන සියලුම දෑ මොනුවගින්ද හැදිලා තියෙන්නේ? මේ ශරීරය මොනුවගින්ද හැදිලා තියෙන්නේ? මහා භූතත්. එතන තියෙන තව උපාදා තව රූප කීයක් තියෙනවා? ප්‍රසාද රූප තියෙනවා. දැන් අපිට තියෙනවා දැන් ගහට තියෙන්නේ ප්‍රධාන වශයෙන් රූප හතර පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් ඒක දැන් තව ගහක හැප්පුණොත් එහෙම ඔන්න ශබ්ද රූපයක් උපදිනවා. එහෙම පුළුවන්. එතකොට දැන් හුලඟින් හෙලවෙනවා අතු. එතකොට උපදිනවා අර පඨවි ධාතුව කම්පණය නිසා උපදිනවා මොකද? ශබ්දය. එහෙම පුළුවන්. නමුත් මේ සත්වයන්ට පිටින විශේෂම රූප කීපය ප්‍රසාද රූප කීපයක් තියෙනවා. මේ ඇහි පිහිටන මොන ප්‍රසාදයේද? කනේ පිහිටන මොන ප්‍රසාදයේද? නහසේ පිහිටන මොන ප්‍රසාදයේද? දිවේ පිහිටන මොන ප්‍රසාදයේද? කයේ පිහිටන මොන ප්‍රසාදයේද? කාය ප්‍රසාදය. දැන්සේ මේ ආදී වශයෙන් මේ ප්‍රසාද රූප තියෙනවා. ඒවත් ඇයිද මුකේටද? මහා භූතත් ඒක නිසා උපදිච්ච දේවල්. හැට ඒකෙන් හටගත්ත දේවල්. තේරුණා. එතකොට මොකද බූ රූප කීයක් තියෙනවද ඔක්කොම? 28ක් තියෙනවා. රූප 28ක් තියෙනවා. අඩුම අපි 16ක් 17ක්වත් නිතර මතකේ තියෙනවා. මේ මේක භාවිතා වෙනකොට නිතරම ඔළුවට එනවා 16ක් 17ක් නිතරම මේ වෙනවා. ශබ්දයක් ඇහෙනකොට හොඳයි. එතකොට මෙන්න මේ සතර මහා භූතයන්ගෙන් තමයි මේ විශ්වය තුල යමක් හටගෙන තියෙනං ඒ සියලුම දේවල් හටගෙන තියෙන්නේ. කතමාචාවුසෝ පඨවි ධාතු, පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා, කතමාචාවුසෝ අජ්ජත්තිකා පඨවි ධාතු යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම් සෙය්‍යතිදං කේසා ලෝමා නඛා දන්තා ඔයාදි කිලෝ නකා දන්තා තචෝ මන්සන් නහරු වට්ටි අට්ටි මිංජම් වක්කං හදයන් යකනම් කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං යංවා පන අඤ්ඤම්පි කිංචි අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතම් උපාදීනං අයං උච්චතා උසෝ අජ්ජත්තිකා පඨවි ධාතු. එතකොට මෙන්න මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දැන් අර භික්ෂුන් වහන්සේලාට පහදලා දෙනෝ මහණෙනි මේ ඇවැත්මි පඨවි ධාතුව ආධ්‍යාත්මිකත් වෙනවා බාහිරත් වෙනවා. තේරුණා? ඇයි? එතකොට ආධ්‍යාත්මික පඨවි ධාතුව කියලා කියන්නේ මොකක්ද? මේ දැන් අපි සාකච්ඡ සඳහන් කළානේ දැන් මේ ජාතිය සිද්ධ වෙනකොට එයාට මොනවද අයිති වෙන්නේ? ආයතන 6ක්. තේරුණා? ආයතන 15 වෙනවා. දැන් මේ ආයතන පිහිටලා තියෙන්නේ මොකේද? මේ රූපේ මේ ලැබපු රූප. ඔව්. එතකොට මේක මෙන්න මේකෙත් පඨවි ධාතුවක් තියෙනවා, බාහිරෙත් පඨවි ධාතුවක් තියෙනවා. තේරුණා? එතකොට මේ පඨවි ධාතු සියා අජ්ජත්ති ආසියා බාහිරස් කතමා චාවුසෝ අජ්ජත්තිකා පඨවි ධාතු. මේ ආධ්‍යාත්මික පඨවි ධාතුකුත් තියෙනවා. එතකොට මොකක්ද මේ ආධ්‍යාත්මික පඨවි ධාතුව? යම් අජ්ජත්ත අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදිනා. යම් කිසි කර්කශ ස්වභාවයක් නිසා, ඒ කියන්නේ කර්කශ ස්වභාවයකින් කක්කලං කරිගතං උපාදින්නෝ හටගත්ත. ඒ කියන්නේ යම් කිසි කර්කශ ස්වභාවයකින් හටගත්ත. උපාදින්නන් සෙය්‍යතිදං කේසාලෝමා, මේ කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වාම තියෙන සියලුම කේස් ලොම් නිය දත් ආදී මේ ඝනට අහුවෙන දේවල්. තේරුණාද? ගණට අවගෙන සියලුම දේ මොන ගණේටද වැටෙන්නේ? පඨවි ධාතු. එතකොට හිතන්න ඕනි පඨවි කියලා ගත්ත ගම පඨවි ධාතු ගම ඒකේ සත්‍ය පුද්ගලෙ නෑ. තේරුණාද? මේ කේසාන්තයේ ඉඳලා පාදාන්තය දක්වාම තියෙන මේ යම්බඳු ගැටෙන තැන, ඒ කියන්නේ ඝනගුරුසුව අහුවෙන තැන, මේ ඝනගුරුසු භාවයේ නිසා ඉපදිච්ච දෙයක් තියෙනවා නම් ඒ සියල්ලම වැටෙන්නේ මොන ධාතු ගණේටද? පඨවි ධාතු ගණයට. ඒ වගේම අට්ටි මේ බලන්න නහර ඇට වකුගඩු හදවත මේ කියන සියල්ලම මොනවද? පඨවි ධාතුවට වැටෙනවා. ඊළඟට යාචේව කෝපන අජ්ජත්තිකා පඨවි ධාතු යාච බාහිරා පඨවි ධාතු පඨවි ධාතු රේවිසා. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මිකක් දැන් තියෙන මොකද්ද? පටවි ධාතුවක්. අර ගහේ කොළේ ගත්තත් ඒකෙත් තියෙනවා පටවි ධාතුවක්. තේරුණා? එතකොට මෙන්න මේක ධාතු ස්වභාවයෙන් සමාන. තේරුණා? එතකොට මේක ධාතු ස්වභාවයෙන් සමාන. තේරෙනවනේ? ඔව්. එතකොට ඒකේ සත්‍යයේ පුද්ගලයේ දක්වන්න බෑ. ඒ ඒ ස්වභාවයම තමයි මේක අරකින් වෙම්විච්ච එකක් නෙමෙයි. තේරුණා? එතකොට මේ මොකක්ද මේක කිව්වේ? මේ ශරීරය. ඔව්. එතකොට පඨවි ධාතුරේ මේ දෙකම පඨවි ධාතු වශයෙන් සමානයි. තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඥාය දට්ඨබ්බා. මෙන්න මේ ධාතුන් මොහත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා දකින්න කියලා කියනවා. සම්මප්පඥාය දට්ඨබ්බා. මේක සාමාන්‍ය, මේක ඇහැට ගෝචරයිද නැහැ? කනට ගෝචරයිද නැහැ? එහෙනම් මොකේටද ගෝචර? ප්‍රඥාවට ගෝචරයි. සම්මප්‍රඥාය දට්ඨබ්බා. ඒ කියන්නේ යහපත් වූ ප්‍රඥාවට තමයි ගෝචර. තේරුණාද? ප්‍රඥාවෙත් ඒක නිවැරදි ලෙස පිළිහිටුවාගත්තු අයට තමයි ඒක ගෝචර. දැන් අපි කිව්වේ යථාභූත. අන්න හරි. යථාභූත. එතකොට දැන් පඨවි ධාතු දෙයක් ගැටෙනවා. ගැටෙනකොට සද්දයක් එනවා. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් වංගෙඩියක දාලා මොනවා හරි කොටනවා. තේරුණා? දැන් අපි දැන් මෙහි වංගෙඩි නෑ කියලා දන්නවනේ. එතකොට අඩුවෙන් දැන් අපිට දැන් මෙහින් එන ওই සද්දේ. එතකොට දැන් අපිට අපි දැන් ඇත්තටම වංගෙඩිය කොටනවා වෙන්න පුළුවන්. එතකොට නමුත් අර සද්දේ ඇහෙනකොට දැන් ඒක වෙන එහෙකිනුත් වෙන්න පුළුවන්. ඒ සද්දෙම වංගෙඩි කොටන සද්දෙම වෙන එහෙකිනුත් වෙන්න පුළුවන්. දැන් අරක එනකොට අපි අර අරකට සත්ත්ව පුද්ගල අර්ථ දීලි කරා. ඒ කියන්නේ ඒක ඒ શબ્දයේ තුලින් අපි ඒක හඳුනගන්නේ. ඒක හඳුනා ගැනීමක් නෙවෙයි. ඒකට ජීව ගුණයක් දීලි කරා. ඒ කියන්නේ ඒ શબ્දය උදාහරණ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් අම්මා කතා කරනවා නම් තේරුණා. ඒ શબ્දේ එනකොටම එතන පුද්ගලාර්ථයක් නෙවෙයි ඉවරයි. තේරුණා? එතකොට දැන් මෙන්න මේ ධාතුන් යථා භූත ඥානියෙන් දකින්න කෙනාට අන්නේ සත්ව පුද්ගලාර්ථය පහළ වෙන්නේ නැහැ. ඇයි? අන්නේ සත්ව පුද්ගලාර්ථය පහළ වෙන්නේ නැහැ. මොකද මේ ශබ්දය කියන රූපයත් හේතුඵලයකින් හටගත් එකක් කියලා තමයි දකින්නේ. තේරුම් විස්තර කරගෙන යමු. එතකොට සම්මප්පඥාද මොකක්ද අපි සම්මප්පඥාවෙන් දකින්න ඕනේ? ධාතු ස්වභාවයක්. ඔව්. එතකොට මොකද මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා, බාහිර පඨවි ධාතුවක් තියෙනවා. මේ පඨවි ධාතුන් දෙකම ධාතුන් වශයෙන් සමානයි. තේරුණා? ඒක අර ගිහිල්ලා ගහක පිහිටියාම ගහේ හැඩයට, මව් කුසක් තුල පිහිටියාම ඒ විදිහට. තේරුණා? ඔව්. එතකොට නමුත් ධාතු ස්වභාවයේ වශයෙන් සමානයි. එතකොට ඒකෙත් දක්වන්න බෑ මේ මේ මේ මේ මේ මේ මේ නිවන් මඟ, විමුක්ති මඟ ගවේෂණය කරපු උදවිය හොයලා තියෙනවා අඩුම තරමේ ඒ පඨවි ධාතුවේවත් මම කියලා ගන්න එකක් තියෙනවද කියලා. ධාතුන් පිරිසිඳ දැකලා තියෙනවා. තේරුණාද? එතකොට ඒකෙත් මොකද මම කියලා දක්වන්න පුළුවන් එකක් නෑ, මගේ කියලා ගන්න පුළුවන් එකක් නෑ, මගේ ආත්මය කොට දක්වන්න පුළුවන් එකක් නෑ. ඒව මේතන් යථා භූතං සම්මප්පඥාය දට්ඨබ්බා. මේක දැන් සාමාන්‍යයෙන් අර විඥාන හිතට ගෝචරයිද? විඥානයට ගෝචරයිද? එහෙනම් මොකේට ගෝචර? මනසට. මනස. ඒ කියන්නේ අර මේ සම්මප්‍රඥාය කියලා කියන්නේ මේක. තේරුණා? එතකොට යා මේක සාමාන්‍ය සත්‍යයට ගෝචර නැහැ. එයාට අඳුර ගන්න බෑ. මේ මේක මේ මේ පඨවි ධාතුව මම නෙවෙයි කියලා එයාට ශබ්දයක් ඇහෙනකොට අඳුර ගන්න බෑ. තේරුණාද? ඔව්. එතකොට හැබැයි මේක සම්මප්‍රඥාවෙන් දකින්න පුළුවන්, අවබෝධ කරන්න පුළුවන්. එතකොට සම්මප්පඥාය දට්ටබ්බං, මේක දැනගන්න කියලා කියන්නේ මොකෙන්ද? සම්මප්‍රඥාය. මොකද්ද දැනගන්න කියලා කියන්නේ? ආධ්‍යාත්මික පටවි ධාතුවකුත් තියෙනවා, බාහිර පටවි ධාතුවකුත් තියෙනවා. මේ පටවි ධාතුන් දෙකම සමානයි කියලා, ධාතුන් වශයෙන් සමානයි කියලා ප්‍රඥාවෙන් දැක ගන්න කියලා. තේරුණාද? එතකොට ඒවමේතං යථාභූතං සම්මප්‍රඥාය දිස්වා පටවි ධාතුය නිබ්බින්දති, පටවි ධාතුය චිත්තං විරාජේති. මෙන්න මේ විදිහට දැකලා මේ පටවි ධාතුයෙන් හිත විරාජේති, මුදවනවා. චිත්තං විරාජේති. මෙන්න මේ විදිහට සම්මප්‍රඥාවෙන් දැකලා පටවි ධාතුය නිබ්බින්දති, පටවි ධාතුව කෙරෙහි නොයලී මැති කර ගන්නවා. පටවි ධාතුයෙන් සිත මුදවා ගන්නවා. හෝතිකෝසෝ ආවුසෝ සමයෝ යං බාහිර ආපෝ ධාතු. හෝතිකෝසෝ ආවුසෝ සමයෝ යම් බාහිර ආපෝ ධාතු පකුප්පති. අන්තරහිතා තස්මින් සමේ බාහිරා පටවි ධාතු හෝති, තස්සාහි නාම ආවුසෝ බාහිරාය පටවි ධාතුයා තව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායිස්සති, කය ධම්මතා පඤ්ඤායිස්සති, වය ධම්මතා පඤ්ඤායිස්සති, විපරිණාම ධම්මතා පඤ්ඤායිස්සති. කිම්පන ඉමස්ස මත්තට කස්ස කායස්ස තනූපාදින්නස්ස අහන්තිවා මමන්තිවා අස්මීතිවා අතපස්සනෝ චේවෙත්ත හෝති. එතකොට දැන් අපි බාහිර වශයෙන් විශාලම පටවි ධාතුවේ හැටියට විශාලම දෙයක් දක්වන්න කිව්ව මොකක්ද දක්වන්න පුළුවන්? ගලක්කට වැඩිය ලොකු ඒවා තියෙනවා. මම කියුවේ මේ බාහිර වශයෙන් විශාලම දේ කියන්න, විශාලම එක දක්වන්න කියලා. පෘථිවිය. එතකොට මොකද්ද විශාලම වශයෙන් දක්වන්න පුළුවන් පටවි ධාතුව බාහිර වශයෙන් පිහිටපු එකක් හැටියට? පෘථිවිය. තේරුණා? එතකොට දැන් හොඳට මෙන්න මේ කාරණාවත් ඔළුවට ගන්න ඕන. මොකද දැන් අර අපි කිව්වනේ මේ ආයතන හයක් ලැබෙනවා කියලා. මේ සත්වයේ උපදිනකොට ආයතන උරුම වෙනවා. එතකොට ඒ ආයතන උරුම වුණු නිසා තමයි මේ ධාතුන් පවතින්නේ. තේරුණානේ? දැන් ආයතන උරුම නැත්නම් මේ ධාතුන් විද්‍යාමාන වෙන්නේ නැහැ. හොඳයි. එතකොට දැන් විශාලම මොකක්ද පටවි ධාතු විශාලම අපිට ඇහැට පේන දෙයක් දක්වන්න කිව්වොත් දක්වන්න වෙන්නේ මහ පොළොව, පෘථිවිය. එතකොට හෝතිකෝ ආවුසෝ සමයෝ යම් බාහිර ආපෝ ධාතු පකුප්පති. මේ මෙන්න මේ යම් කාලයක් එනවා මහණෙනි, යම් කාලයක් එනවා. ඒ කාලයේදී බාහිර ආපෝ ධාතු පකුප්පති. මේ බාහිර ආපෝ ධාතුව කිපෙනවා. දැන් මේ එකක් පරදලා මේ මේවයි විනාශ වීම කියන්නේ විපරිණාම ධර්මතා. එකක් දැන් මේ මහ පොළොව මෙච්චර සාරභාරව තියෙන තස්මින් සමේ බාහිරා පටවි ධාතු අන්තරහිතා හෝති. අන්තරහිතා තස්මින් සමේ බාහිරා පටවි ධාතු හෝති. ඒ කියන්නේ ඒ සමයේදී මේ බාහිර පටවි ධාතු මොකද වෙන්නේ? මේ දැන් මේ බාහිර ආපෝ ධාතුව කැළඹෙනවා. එහෙම කැළඹෙනකොට මොකද වෙන්නේ? ගම් නියම් ගම් පිටින් විනාශ වෙනවා. එතකොට එහෙම විනාශ වෙලා මේ පටවි ධාතුව නොපෙනෙන තෙක් වැහෙනවා. එහෙම කාලයක් එනවා. තස්මින් මේ කියන්නේ හෝතිකෝසෝ ආවුසෝ සමයෝ, එහෙම සමය කාලයක් එනවා. මෙන්න මේ එතකොට මොකද වෙන්නේ? මේ මහා විශාලයට තියෙන පටවි ධාතුව ක්‍රමක්‍රමයෙන් වැහිල යනවා. අන්න ඒ විදිහට මේ එකක් විසින් එක ධාතුවක් විසින් අනිත් ධාතුව අභිභවා යනවා. එහෙම විපරිණාමයකට, ඒ ආදී වශයෙන්ුත් විපරිණාමයකටපත් වෙනවා. දැන් එතකොට මේ දැන් මේ මහා විශාල මහ පොළොවත් එක්ක බැලුවම ශාරීරියේ පටවි ධාතුව කියන්නේ මේ බොහොම පුංචි එකක්. එතකොට ආම ආවසෝ බාහිර තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායි සිටි මෙච්චර විශාල වූ පටවි ධාතු වෙත් මේ මේ මේ විදිහේ අනිත්‍යතාවය පේනවා විපරිණාමතාවය පේනවා ක්ෂය ධම්මතාවය පේනවා වය ධම්මතාවය පේනවා විපරිණාම ධම්මතාවය පේනවා පඤ්ඤායි සිටි කිම්පන මත්තට්ට කස්ස ඒ කියන්නේ මේ తాවකාලික බොහොම කෙටි කාලයකට තියෙන මේ කයෙහි මේ මේ මේ දැන් මේ ශරීරයේ තියෙනෙත් මේ පටවි ගතියනේ මෙන්න මේ පටවි ස්වභාවයෙන් යුක්ත මේ ශරීරය මේ తాවකාලිකව පිහිටියා වූ ශරීරය මේක මගේ මමය මගේ ආත්මය කියලා ගන්න මේ කිම්පන මේක ගැනීම තේරුමක් ඇති දෙයක්ද කියලා කුමක්ද කියලා එතකොට ඒ කියලා කියනවා අත කස්ස නෝ චේවෙත් හෝති තිලක්ෂණයට නගල බැලුවහම මේ මේ මේ මේ මේ මේ මේ මේ තිලක්ෂණයට නගල බැලුවහම මේ මම කියලා කෙනෙක් මගේ කියලා කෙනෙක් මගේ ආත්මය කියලා කෙනෙක් මේ පටවි ධාතුව තුල දක්වන්න බෑ කියලා කියනවා. එතකොට තංචේව ආවුසෝ බික්කු පරේ අක්කෝසන්ති පරිභාසන්ති රෝ රෝසෙන්ති විහේසෙන්ති විහේසෙන්ති සෝ ඒවම් පජානාති උප්පන්නාකෝ මේ අයං සෝත සම්පස්සජා දුක්ඛා වේදනා. දැන් ඔන්න මේ භාවනා කරන අයට තමයි මේ ටික බොහොම වටින්නේ. දැන් කවුරු හරි කෙනෙක් භාවනාවට වාඩි වෙනවා, තේරුණාද? දැන් එතකොට එහෙම භාවනාවට වාඩි වෙන්නේ දැන් මොකක් පිරිසිඳ දකින්නද? පංචස්කන්ධය පිරිසිඳ දකින්න. එතකොට දැන් මේ පංචස්කන්ධයේ මොනවද තියෙන්නේ? රූප, වේදනා, සංඤා, සංඛාර. එතකොට දැන් දැන් මෙන්න මේ දැන් අපි භාවනා කරනකොට ඉරියව්වක් පුරුදු කරනවානේ. තේරුණාද? දැන් ඒ දැන් සමාධියට සමවැදුන කෙනෙකුට ඒ ඉරියව්ව වෙනස් වෙන්නේ නැහැ. ඒ ඉරියව්ව එහෙම තියාගන්න පුළුවන්. ඒ කුමක් හේඳ සත්පුද්ගල අර්ථයට බහිනකොටම තමයි මේ ටික මගේ වෙන්නේ. කකුල නම් රිදෙන්නේ. ඒක දිගහරින්න හිතෙන්නේ. දිගෑරෙන්නේ සත්පුද්ගල අර්ථයේ. එතකොට මෙන්න මේවා ස්කන්ධ වශයෙන් දැක්කහම ඒක එතන පේන්නේ ඇතිවීමක් සහ නැතිවීමක් පමණමයි. එතකොට මේ එතකොට මේ ස්කන්ධ ධර්ම වල මේ බැලුවාම පේන්නේ ඇතිවීමක් සහ නැතිවීමක් පමණමයි. අන්නේ කෙනෙක් ඔන්න ස්කන්ධ ධර්ම පිරිසිඳ දකින්න භාවනා කරන්න වාඩි වෙනවා. තේරුණාද? එතකොට එහෙම වාඩුණාම එයාට දැන් මේ එක එක වේදනා දැනෙනවා. තේරුණාද? ඒව අනිත්‍යානුපස්සීව දකින්න කියන එකයි දැන් මෙතනින් මේ අපිට මේ කියන්නේ. ඒක කොහොමද කළ යුත්තේ කියන එක තමයි මේ විස්තර කරන්න මේ හදන්නේ. තංචේ ආවුසෝ බික්කු ආවුසෝ බික්කුම් පරේ අක්කෝ සන්ති පරිභාසන්ති රෝසෙන්ති විහේසෙන්ති. මේ කවුරු හරි අන්‍යයන් විසින් අක්‍රෝෂ කරනවා, පරිභව කරනවා, අපිව වෙහෙසටපත් කරනවා. සෝ ඒවම් පජානාති. එහෙම වෙහෙසටපත් කරනකොට මෙන්න මේ විදිහට හඳුන ගන්නවලු. කවුද? උප්පන්නා කෝ මේ අයං සෝත සම්පස්සජ දුක්ඛා වේදනා. මට දැන් ඇති වුණා මොකද්ද? දුක්ඛ වේදනාව. ඇසීම නිසා සෝත සම්පස්සජ මේ කන ස්පර්ශයෙන් මොකද්ද ඇති වුනේ? දුක්ඛ වේදනාව කටගත්තා. සාචකෝ පටිච්ච නොඅපටිච්ච. මේක හටගත්තේ හේතුවක් නිසාමයි. හේතුවක් නැතුව නෙමෙයි. එතකොට කිම් පටිච්ච මොකද්ද හේතුුනේ? පස්සම් පටිච්ච ස්පර්ශය හේතුණා. සෝ පස්සෝ අනිච්ඡාති පස්සති. වේදනා අනිච්ඡාති පස්සති, සංඥා අනිච්ඡාති පස්සති, සංඛාර අනිච්ඡාති පස්සති. එතකොට කවුරු හරි කෙනෙක් අන්‍යයන් විසින් වෙහෙසනකොට පරිභාසනේ මේ වෙහෙසනකොට බනිනකොට කොහොමද හඳුනගන්නේ? මෙන්න මට දුක්වේදනාවක් ඇති වුණා. මේක ඇති වුණේ පටිච්ච සමුප්පාද හේතුවක් ඇතිව, හේතුවක් නැතිව නෙවෙයි. මොකක්ද හේතුව වුණේ? ස්පර්ශය. ඔව්, ස්පර්ශය තමයි හේතුනේ. තේරුණාද? මොන ස්පර්ශයද? ශබ්දය. සෝත සම්පස්සය. තේරුණා? නෑ, ඇහැ කනයි ශබ්දයයි විඥානයයි මේ තුනම එකතු වුණා. අන්න ඒක තමයි ඒක හේතුවෙන් තමයි මොකක්ද ඇති වුනේ? පස් පටිච්චසෝ පස්සම් පටිච්චසෝ පස්සෝ අනිච්චාති. මේ ස්පර්ශය ඇති වුනේ, මේ දුක් වේදනාව ඇති වුනේ අන්න අර ස්පර්ශය නිසා. මොන ස්පර්ශය නිසාද? කනත්, ශබ්දයත්, විඥානයත් එකතු වුණු නිසා තමයි, ස්පර්ශ වුණු නිසා තමයි මොකද්ද අර දුක් වේදනාව හටගත්තේ. දැන් අපි බලමු. දැන් අපි කියවනේ අර ශබ්දය කියන්නේ මොකක්ද? පඨවි, මේ සතර මහා භූත ධාතුන් සහ තව ඒ හේතුවෙන් හටගත්තු දේවල්නේ. දැන් ඒක දක්වන්න පුළුවන් සත්වයේ පුද්ගලයේ? තේරුණාද? එතකොට ඒක දක්වන්නත් බෑ. එතකොට එතකොට අර ඒ මෙන්න මේ ස්පර්ශයට එතකොට හේතු වුණේ දැන් දැන් සෝත සම්පස් කවුරු හරි කෙනෙක් අපිට බනිනවා, දොස් කියනවා. එතකොට හටගන්නේ මොකක්ද? දුක් වේදනාව. ඒ දුක් වේදනාව හටගන්නේ හේතුවක් ඇතුවද නැතුවද? හේතුවක් ඇතුව. මොකක්ද හේතුව? කන ස්පර්ශය. ඒ කියන්නේ කන කෙරෙහි උපන්න ස්පර්ශය. ඒ කියන්නේ කනත්, ශබ්දයත්, විඥානයත් කියන මේ තුන එකතු වීම ස්පර්ශය කියලා දක්වන්නේ. එතකොට ඒ නිසා තමයි මේ දුක් වේදනාව හටගත්තේ කියලා දකිනවා. එතකොට එහෙම දැකලා සෝ පස්සෝ අනිච්චාති පස්සති. ඒ ස්පර්ශය අනිත්‍ය වශයෙන් දකිනවා. වේදනා අනිච්චාති පස්සති, සංඥා අනිච්චාති පස්සති. මේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහම අනිත්‍ය වශයෙන් දකිනවා. පස්සති තස්ස ධාතාරම්මන මේව චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිට්ඨති අදිමුච්ඡති. මෙන්න මේ ටික තමයි බොහොම වටින්නේ. දැන් අර ඒ වේදනාව ඇස්සේ දැන් ඒ දැන් වේදනාව දැනෙනවනේ. තේරුණාද? දැන් දැන් කවුරු හරි බනිනවා. බනිනකොට දැන් අපි දකිනවා මේ මේ මෙහෙම තමයි වේදනාව හට. නමුත් මොකද්ද මේ වේදනාව දැනෙනවා. අපි මෙනෙහි කරනවා තාම. මොකද්ද මේ? ඔව්, මේ මේක හේතුවක් ඇතුව හටගත්තේ. මේ ස්පර්ශය, මේ කන කිරිහි, මේ මේ මේ උපන්නා, ඒ නිසා තමයි මේක හටගත්තේ කියලා. දැන් දතාරම්මන මේව, ධාතාරම්මන මේව චිත්තම් පක්කන්දති. ඒ කියන්නේ අර ධාතු ආරම්මණයෙම හිත බස්සනවා. තේරුණාද? අන්න ඒකයි වටින්නේ. ධාතු ආරම්මණයෙම හිත බස්සනවා. මොකද ධාතාරම්මණය කියලා කියන්නේ? සත්වයේ පුද්ගලයෙක් නැති අර්ථයෙම හිත බස්සනවා. තේරුණාද? එතකොට එහෙම වුණොත් තමයි අරගෙන නොසලී ඉන්න පුළුවන්. තේරුණාද? සත්වයේ පුද්ගලයෙක් නැති අර්ථයෙම හිත බස්සනවා. ඒ වගේම පහදවනවා. පසීදති සම්තිට්ඨති පිහිටවා ගන්නවා. අදිමුච්ඡති, මේ අදිමුච්ඡති ධාතු වශයෙන් විමෝක්ෂයට, මේක මෝක්ෂයට නිවීමට පැමිණෙනවා. අදිමුච්ඡති කියන්නේ ඒක සංයෝග. ඔව්. මොකද අදිමුච්ඡති කියන්නේ? ධාතු වශයෙන් නැත්නම් විමෝක්ෂය කියන එක. මේ කියන කාරණා ටික තේරෙනවද? මොනවද තේරුන්නේ නැත්තේ දැන්? දැන් අපි කතා කරේ මේ මේ පිළි කී කාරණාවෙන් තේරුන්නේ නැති දෙයක් තියෙනවා. ඔක්කොම තේරුන්නේ නැද්ද? දැන් මුද්‍රණයක සම්බන්ධ වෙනවා. දැන් පඨවි ධාතු, දැන් චතුරාර්ය සත්‍යය දුකක් කියවවා දුක් ප්‍රසත්‍යය කියනට පංචස්කන්ධය හැම වෙලේ ඊට පස්සේ රූපස්කන්ධ දැන් අන්න හරි දැන් පංචස්කන්ධය අපි ගත්තේ රූපස්කන්ධය දැන් මේ තාම රූපස්කන්ධය ඊටse පඨවි ධාතු කතා කරන්නේ අභ්‍යන්තර පඨවි ධාතු බාහිර පඨවි ධාතු කියලා ඊට පස්සේ දැන් දැන් මේ දැන් මේ දැන් මේ යන්නේ රූප උපාදානිය කොහොමද හැදෙන්නේ කියලා කියන්නේ ආ එතකොට දැන් මේ තාම විස්තර කරන උපාදානස්කන්ධේ රූප කොටස. ඔව්. අන්න එහෙම ਉਹ අහන්න ඕන. එතකොට දැන් පැහැදිලි නේ. එතකොට දැන් මේ අන්‍යයන් විසින් බණිනකොට කොහොමද එයා දකින්නේ? ධාතු. ඔව්. කොහොමද දකින්නේ? මේක හටගත්තේ හේතුවක් ඇතුව. ඒ හේතුව මොකද්ද? ස්පර්ශය තමයි හේතුව. තේරුණාද? ස්පර්ශය තමයි හේතුව. එතකොට මේ ස්පර්ශය කියලා කියන්නේ අනිත්‍ය එකක් කියලා දකිනවා. ඒ අනිත්‍ය එකක් කියලා දැකලා මොකද්ද කරන්නේ? දහත් ආරම්භණයව. ධාතු අරමුණෙහිම හිත බස්සනවා. එතකොට හිත පහදවනවා, පිහිටවනවා. එයින්ම විමුක්ති එයින්ම මොකිට පත් වෙනවා. එතකොට මේ මේ කියන්නේ මේ ලෝකේ පිරිසිඳ දකින්න පංචස්කන්ධයේ පිරිසිඳ දකින්න උදවියට කරන්න තියෙන වැඩක්. තංචේ ආවුසෝ බික්කුම් පරේ අනිත්‍යේහි අකන්තේහි අමනාපේහි සමුදාචරಂತಿ. පානි සම්පස්සනේපි ලෙඩු සම්පස්සනේපි දණ්ඩ සම්පස්සනේපි සත්ත සම්පස්සනේපි සෝ ඒවම් පජානාති. ඔන්න දැන් අන්‍යයන් විසින් අනිටු අන්‍යයන් කෙරෙහි අනිටු අමනාප අරමුණු හැසිරෙනවා. එතකොට ඒ අන්‍යයන් එහෙම හැසිරෙන අන්‍යයන් පානි සම්පස්සපි ඒ අය මේ අතිම්පයින් පහර දෙනවා. කවුරු හරි කෙනෙක් දැන් මේ භාවනා යෝගී කෙනාට මේ අතිම්පයින් පහර දෙනවා. ඊට පස්සේ පානි සම්පස්සේ මේ ගල් කැට වලින් අර වගේ මේ වගේ දඬු මුගුරු වලින් ඔයා දිවසින් පහර දෙනවා. සෝ ඒවම් පජානාති. එහෙම පහර දුන්නාත් එයා මෙන්න මේ විදිහට දකිනවා. කොහොමද? යත් තථා භූතෝ කෝ අයං කායෝ යථා භූතස්මින් කායේ පානි සම්පස්සපි කමන්ති. ලෙඩු සම්පස්සපි කමන්ති. එතකොට මේ පඨවි ධාතුව ගත්තත් දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා. බාහිර පඨවි ධාතුවක් තියෙනවා. අපි දැන් ධාතු වශයෙන් ගත්තහම මොකද්ද කතා කරන්නේ? සත්පුරුෂ. ඔව් මේ පොයින්ට් දෙකේම පටි ධාතුව නැහැ. දැන් මේ කියන්නේ දැන් මේ එතකොට මේ ඔව් මෙතනත් පටි ධාතු නැහැ. පටි ධාතුව සත්පුද්ගලයක් නැහැ. ඒ නිසා අය හිතන මොකද්ද? කැමැති පරිදි මොකද්ද? අත්පහර වදිත්වා. කැමැති පරිදි මොකද්ද? දඬු පහර වදිත්වා සත් පහර වදිත්වා කියලා කැමැති පහර පරිදි මේ දඬු පහර සත් පහර මේ ආදී වදිත්වා කියලා හිතනවා. ඇයි ඒ? එහෙම හිත හිතා මේ දැනෙන යම් වේදනාවක් වේද මොකද්ද කරන්නේ? දහත ආරම්මණයව සිත පවත්වනවා. එතකොට මෙන්න මේක තමයි මේ බොහොම වටින්නේ. බුත්තංකෝ පනේතම් භගවතා කච්චුපූපම වාදේ උබතෝ දණ්ඩේන චේපි භික්කවේ කකවේන වෝරා ඕවරකා අංගමංගානි ඕකනෙයෝ තත්‍රාපියෝ මනෝ පදසෙයෝන්න මේසෝ තේන සාසනකරෝති. දැන් කවුරු හරි කෙනෙක් කකුල් දෙකට දඬු දෙක බැඳලා කියතක් අරගෙන වෝරගේ කියතක් අරගෙන ඇවිල්ලා මිටි දෙකක් තියෙන දෙපැත්තෙන් දැන් මේ මිනිස්සු දෙකට කපනවා. අන්න එහෙම කැපෝ මේ අඟ පසව දැන් කපනවා. තත්‍රාපිසෝ මේ ඒ වෙලාවේදීත් අර පුද්ගලයා කෙරෙහි, මොන පුද්ගලයා කෙරෙහිද? අර කපන පුද්ගලයා කෙරෙහි යම් දේශයක් පහළ වුණා. යම් දේශයක් සති අපමුට්ට අපසාදු කායි යම් කිසි දේශ අරමුණක් ගැටුණොත්, දේශයක් ඇති වුණොත් මේ එයින් මෙයා මොකද්ද පසුතැවීමකට ලක් වෙනව මොකක් කියලාද? මට සාසනය ලෞතර බුදුහාමුදුරන්ගේ සාසන වචනය කරන්න බැරි වුණා කියලා. තේරුණාද? එතකොට සාසන වචනේ මොකද්ද? මේ සියල්ල මම නේ ධාතු සත්තුන් ගේ නේ කියලා නෑ ඒ අර්ථය. තේරුණාද? දැන් කවුරු හරි අර අර්ථේම සිත පවත්තන මොන අර්ථයේද? ධාතු අර්ථේ. දැන් මොකක් කරද්දිද? දැන් පුටුවක් උඩට ඇවිල්ලා කරන්න පුළුවන්. එහෙනම් යන්නේ කොහෙටද කියලා. එතකොට එහෙම තත්‍රාපියෝ මනෝ පදසෙයෝ නමේ සෝ තේන සාසන කරෝති ආරද්ධං කෝපන මේ විරියම් භවිස්සති අසල්ලීනං උපට්ඨිතා සති අපමුට්ඨා අප්පසද්දෝ කායෝ අසාරදෝ සමාහිතං චිත්තං ඒකග්ගං කාමං දානි ඉමස්මින් කායේ පානි සම්පස්සාපි කමන්තු ලෙඩු සම්පස්සාපි කමන්තු. මේ ඒ අර දැන් මේ ස්කන්ධ ධර්ම පිරිසිඳ දකින්න යන පුද්ගලයා කල්පනා කරනවා. දැන් මොකද්ද? දැන් අපි කිව්වේ දැන් කකුල් දෙක දෙපැත්තට මේ බැඳලා දැන් මේ කීයක් අරගෙන ඇවිල්ලා මේ ආව දෙකට කපනවා. දැන් හිතන්නේ කොහමද? ඒ පුද්ගලයා කෙරෙහි දේශයක් ඇති වුණොත් බුද්ධ වචනය ඉක්මව වෙනවා. තේරුණා? ඒක මට අලාභය. එතකොට තත්‍රාපියෝ මනෝ පදසෙයොන්න මේසෝ තේන සාසන කරෝති. එයා කෙරෙහි දේශයක් ඇති වුණොත් සාසනයේ ඉක්මවා වෙන සාසන වචනය කළා වෙන්නේ නැහැ. ආරද්ධං කෝපන මේ විරියං භවිස්සති අසල්ලීන. මට ඇරඹු වීරිය තියෙනවා. මගේ හිත හැකිලිලා නැහැ. උපට්ඨිතං සති අප්පමුට්ඨා සිහිය පිහිටලා තියෙනවා. සිහිය මුලාවටපත් වෙලා නැහැ. පස්සද්ධා කායෝ අසාරදෝ. පස්සද්ධිය තියෙනවා. පස්සද්ධිය කියලා කියන්නේ මේ කය අත්හැරීමෙන් ලබන සැහැල්ලුව. මේ කය අත්හැරීමෙන් ලබන සැහැල්ලුව තියෙනවා. සමාහිතං චිත්තං ඒකග්ගම්. මගේ හිත සමාහිතයි. ඒ කියන්නේ අර දැන් අර දේසිය හටගන්න අර ධාතු ස්වභාවයෙන් ඉක්මුවොත් තමයි දැන් අපිට දේසිය හටගන්නේ. තේරුණාද? ධාතු ස්වභාවයෙන් ඉක්මුවොත් තමයි අපිට ඒ පුද්ගලයා ගැන වෛරය හටගන්නේ. තේරුණානේ? එතකොට සමාහිතං චිත්තං. එහෙම ස්වභාවයක් හටගන්නේ නැති නිසා මේ හිත මොකද වෙන්නේ? සමාහිතං චිත්තං. සමාහිත වෙනවා. කාමං දානි මස්මින් කායේ සාහ පානි සම්පස්සාපි කමන්තු. කැමැති පරිදි අත්පහර වදිත්වා. කැමැති පරිදි දඬු පහර වදිත්වා. තේරුණා? දැන් මේ මොකක් කිරිසල් දකින්න හිටියද මේ කියන්නේ? තස්සචේ ආවුසෝ බික්කුණෝ එවන් බුද්ධං අනුසරතෝ එවන් ධම්මං අනුසරතෝ එවන් සංඝං අනුසරතෝ උපේක්ඛෝ කුසල නිසිතාන සන්තහාති. ඔන්න දැන් මෙහෙමත් උත්සාහ කරනවා එයා. ඒ වුණාට තාම බෑ. මොකක් කරන්නද? හිත පිහිටුවා ගන්න බෑ. තේරුණාද? මේ අපි ගැන කියලා තියෙන්නේ. තේරුණා? දැන් තාම උත්සාහ කරනවා, තාම හිත පිහිටුවා ගන්න බෑ. එතකොට සෝ තේන සංවිජ්ජති. මට තාමත් මේ පිහිටුවා ගන්න බැරි වුණා. කුසල නිසිත, කුසල උපේක්ඛා, කුසල නිසිත, මේ උපේක්ඛා සතිය මට පිහිටුවා ගන්න බැරි වුණා කියලා පිහිටුවා ගන්න බැරි වෙනවා. සෝ තේන සංවිජ්ජති. ඒ නිසා යා මොකද්ද වෙන්නේ? සංවේගයට පත් වෙනවා. සංවේගං ආපජ්ජති අලාභවතමේ න වතමේ ලාභා. දුල්ලද්ධං වතමේ න වතමේ සුල්ලද්ධං. යස්ස මේ ඒවං බුද්ධං බුද්ධේ බුද්ධ අනුස්සරතෝ ඒවං ධම්මං අනුස්සරතෝ ඒවං සංඝං අනුස්සරතෝ උපේක්ඛෝ කුසල නිසිතාන සන්ඨාතිති. එතකොට මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවන් බුදුගුණ සිහි කරනවා, ධර්මයේ ගුණ සිහි කරනවා, ශ්‍රාවක ගුණ සිහි කරනවා. නමුත් කුසල මිශ්‍රිත උපේක්ෂාව පිහිටන්නේ නැහැ. උපේක්ෂාව පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ දහතාරම්මනේහි පිහිටන්නේ නැහැ. එතකොට යා මොකද්ද? සංවේගයටපත් වෙනවා. හරියට ඒක මේ අටකතාවේ කියනවා මොන වගේද කියලා. දැන් ලේලියක් මාමණ්ඩිය දැක්කහම මොකද්ද ඇති වෙන්නේ? එකක් තමයි ගෞරවයක් ඇති වෙන, ගෞරවයක් සමග ලැජ්ජාව. අටුව ආවිද දක්වනවා මේ ලේලියක් මාමණ්ඩියක් දකින්න වගේ. දැන් මෙතෙන්දි දකින්න මේක බැරදීම, මේක කරගන්න බැරිවීම ලැජ්ජයි. ඒ වගේම අර ධර්මයේ පිළිබඳව ගෞරවයක් ඇති වෙනවා. තේරෙනවා? ඒක ගෞරව සහිත වූ ලැජ්ජාවක් ඇති වෙනවා. එතකොට ඒක ඇති වෙන්නේ මොන වෙලාවේද? මේ කුසල දැන් උපේක්ෂාව එයා පිහිටවා ගන්න හදනවා. නමුත් එයාට පිහිටවා ගන්න තාම බෑ. තේරෙනවා? එතකොට එයා කල්පනා කරනවා සෝ තේන සංවිජ්ජතියකින් සංවේගයටපත් වෙනවා. මේ මේ විදිහට ඉතන අලාභ, මේක මට මහත් අලාභයක්. මේක ලාභයක් වෙන්නේ නැහැ. මේ දුල්ලද්දන් වතමේ, මේක දුලබ වතක් මිසක මේක සුලබ වතක් නෙමෙයි. යස්ස මේ ඒවං බුද්ධං අනුසරතෝ ඒවං ධම්මං අනුසරතෝ ඒවං සංඝං අනුසරතෝ උපේක්ඛා කුසල නිසිතා නසන්තා. ඒත් පිටින්නේ නෑ. තේරුණා? දැන් මෙච්චර උත්සාහ කරනවා. නමුත් මේ විතර්ක ඇවිදින්න මේ තාමතර දහතරම්ම නිහිත වස්ව ගන්න දැන් තේරෙනවනේ. දැන් මේක ධාතු, මේක තේරෙනවා. නමුත් මේක පිහිටුවා, හිත පිහිටුවා ගන්න කොච්චර අමාරුයිද කියන එක දැන් ඔය කට්ටියට තේරෙනවා. එතකොට ඒ අමාරුකම, අමාරු බව තමයි මේ පෙන්වන්නේ. නමුත් ඒක කර හැකි බව තමයි දේශනා කරන්නේ. අමාරුයි, නමුත් ඒක කරන්න පුළුවන්. සෙය්‍යතාපි ආවුසෝ සුනිසා සුසුරන් දිස්සා. ඔය තියෙන්නේ උපමාව. සෙය්‍යතා ව්‍යාවස සුනිසා සුසරන් දිස්සා සංවිජ්ජති සංවේගං ආපජ්ජති ඒව මේවකෝ ආවුසෝ තස්ස වේ බික්කුණෝ ඒවං බුද්ධං අනුසරතෝ ඒවං ධම්මං අනුසරතෝ ඒවං සංඝං අනුසරතෝ උපේක්ඛා කුසල නසංඨානාති. මේ සෙය්‍යතා ව්‍යාවසෝ සුනිසා සුසරන් දිස්සා සංවිජ්ජති සංවේගං ආපජ්ජති. කවුරු දැක්කා වගේ කියලාද කියන්නේ? ඒ සිංහල තේලිය කියන්නේ එතන කවුරු දැක්කා වගේ කියලා කියන්නේ? ලේලිය මාමණ්ඩිය දැක්කා වගේ කියලා කියන්නේ නැත්නම් ඒක දැන්නේ මයිල් මුලේ එක මල්ලි කියලා. දැන් මේ මෙයා මේ එහෙම කරලත් උත්සාහ කරනවා මේ දහතරම්මනේ හිත බස්සවන්න. නමුත් එහෙම හිත පිට එහෙම පිටරගෙන අමාරුයි කියන්නේ. එතකොට මෙයා කල්පනා කරන කොහොමද? එතකොට මේක බොහොම අලාභයක් මට. මේක ලාභයක් වෙන්නේ නැහැ. ඇයි ලාභයක් නොවෙන්නේ? මේකෙන් දුක උපදිනවා. දැන් දහතරම්මනේ හිත නොබැස්සොත් මේකෙන් දුක උපදිනවා. ජාති ජරා ව්‍යාධි මරණයට අහු වෙනවා. එතකොට මෙහෙ විදිහට යස්ස මේ එවන් බුද්ධං අනුසරතෝ එවන් ධම්මං අනුසරතෝ එවන් සංඝං අනුසරතෝ උපේක්ඛා කුසල නිසන්න සන්තානාති. තස්සේව ආවසෝ බික්කුණු එවන් බුද්ධන් අනුසරතෝ එවන් දම්මන් අනුසරතෝ එවන් සංගන් අනුසරතෝ උපෙක්කා කුසලනි සිතා සන්ටාති සෝතේන අත්තමනෝ හෝති එතාවතාපිකෝ ආවසෝ බික්කුණෝ බහුකතන් හෝති. ඔන්න මෙහෙම උත්සාහකල අවසානදි මොකද වෙන්නේ? තස්සචේ ආවසෝ බික්කුණෝ එවන් බුද්ධන් අනුසරතෝ. මෙහෙම මෙයා මේ නමුත් මෙයා උත්සාහ කරන බුද්ධ වචනේ නොඉක්මවා අර දාතා රම්මණීමේ හිත පවත්තන්න. අන්න ඒ විදිහට උත්සාහ කරන ඒවම් බුද්ධං අනු මේ විදිහට බුදු තුනුරුවන්ගේ සිහි කරනකොට උපේක්ඛා කුසල නිසිතාසන්ටාති. ඒ උපේක්ෂාව පිහිටනවා. එන්නේම පිහිටියෝ. එයා සතුටටපත් වෙනවා. සෝතේන අත්තමනෝ හෝති එත්තාවතාපිකෝ ආවසෝ බික්කුණෝ බහුගතන් හෝති. එයා එතකින් සතුටටපත් වෙනවා. මම මේ ප්‍රමාණයෙන් බුද්ධ ශාසනේ අවබෝධ කළා කියලා, මේ ප්‍රමාණයෙන් අවබෝධ කළා කියලා එයා සතුටටපත් වෙනවා. තේරෙනවා නේද? ගැඹුරුයි නේද? මේ මේ කනට ඇහිලා හුරු වුණා මේවා සාම තේරෙන්න ගන්නවා. හොඳයි. එතකොට දැන් මෙන්න මේ පඨවි ධාතුවේ කොහොමද දැන් අර මේ දැන් ශරීරය දැන් මේ පඨවි ධාතුවේ පිහිටලා තියෙනවනේ ශරීරේ. දැන් කියතකින් අරගෙන කපන්නේ මොකක්ද? මේ ශරීරය. ඒ කියන්නේ පඨවි ධාතුවනේ කපන්නේ. එතකොට ඒත් දැන් මේ කියන්නේ මොකක්ද? කොච්චරනම් වීරියක්, කොච්චරනම් සිහියක්, කොච්චරනම් නුවණක්, කොච්චරනම් ඒ කියන්නේ සතියක් පිහිටුවා ගත යුතුයිද මේ? දැන් කෙනෙක් හිතන්න නිගමට අරගෙන කියතක් අරගෙන කපනවා දෙකට. ඒ වෙලාවෙත් මෙයා දහතා රම්මනේම හිත බස්වා ගන්න. ඒක තමයි සැබෑම අත්හැරීම. ඉතින් මට තේරෙන්නේ හරියට දැන් අර සමිනාස් පටන් ගන්නකොට ගෝනේ දැන් මේක ශබ්දයක් කෙනකොට අර පටවිජාසු දෙකක් මේ කියන්නේ ගස් දෙකක් හැප්පිලා ශබ්දයක් ආවයි කියන්නේ. ඒක උඩ ඇත්තටම අපිට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ඒක ගණන් ගන්නෙත් නෑ. නමුත් අර ඊට පස්සේ තේරුම් කරලා දුන්නේ දැන් මේ කවුරු කෙනෙක් තමුන්ට බනිනවයි කියන්නේ. නමුත් එතකොට අපිට ඒක දැනෙනවා නේ. නමුත් අර ගස් දෙක දිහා බලන්නේ අපි කෙලින්ම පටවිජාසු දෙකක් හැටියට. නමුත් ඒක අපිට යොමු කරලා කරන සබ්දයක් නෙමෙයි කියන එක අපිට දැනෙනවා. දැන් මම මේ තරුගත් විදිය මම හරි. දැන් අර තව කෙනෙක් අපිට බනිනකොට අපි ඒක අල්ලලා ගන්නවා අපි. අර කෙනෙක්ගේ මම කියන එක්කෙනාට තමයි අර පහර දීම කරේ කියන එක හින්දා එතකොට තමයි අපිට ඒ වේදනාව ඇති වෙන්නේ. නමුත් අර ගස් දාලොත්ෙන්දී ගස් දෙකේ සද්දේට අපිට කිසිම වේදනාවක් ඇති වෙන්නේ නැහැ. මේ මෙතෙන්දී අපිට වේදනාවක් ඇති වෙනවා. මෙතන අර අපි තුල තියෙන මේ අපි පටවි ධාතුව කියන එක අපි කොච්චර තේරුම් ගත්තත් මේ පටවි ධාතුවයි අර මමයි කියන සම්බන්ධතාවය අපි තියාගත්තොතින් මේ පටවි ධාතුව මගේ කියන එක තියාගත්තොත් අර හරියට අර මේක ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ දැන් අම්මගේ කටහඬින් එන්නේ අර පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් එකතුවෙන් උපදින හඬක්මයි. අරකිනුත් එන්නේ හඬක්මයි. නමුත් අපේ මනස විසින් එක බෙදලා තියෙනවා. අරක අම්මගේ කියන එක අපි දැන් සංහන් කරගෙන තියෙනවා. අන්න හරි. එතකොට දැන් ඩාහිනම් අපිට ඇහිච්ච කටහඬ හරි හරි. එතකොට බෙදීම් ගොඩයි. දැන් ධාතු ආරම්මනේදී නැත්නම් ධාතු තුල හිත බස්ස පහදවනකොට එහෙම එකක් නැහැ. එහෙම විශේෂයක් නැහැ. හොඳයි. තාපොඩ මම හදතිනත් දැන් අර දැන් අර සම්මාස් දැන් පටන් ගන්නකොට ගොඩ මේ කීතකින් ඉරනකොට ඒ පුද්ගලයා බැඳලයි කියලා. දැන් එතෙන්දී දැන් මේ පුද්ගලයා බැඳලා දුන්නම දැන් මේ පුද්ගලයාට දැන් තේරෙනවා දැන් මට මෙතෙන්දී කරන්න දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ මම දැන් සරෙන්ඩර්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් සරෙන්ඩර් වෙනවා. සරෙන්ඩර් වෙනවා කියන්නේ මම අතහැරලා දාලා ඉවරයි මගේ පොඩිය. දැන් ඒ අවස්ථාවේ ඉන්නකොට පුළුවන් අර පුද්ගලයා ඉඳන් රයිට් දැන් මට මෙතනින් පැනලා දුවන්නවා මේකෙන් අයින් වෙන්න බෑනේ කියලා. මට දැන් තියෙන එකම දේ තමයි මේ ශරීරය මගේ නෙවෙයි මේ පටවි ධාතුව. ඒකින්ද ඔයාව විදිහට ඉරලා දාලේ අන්න මට මම ඔයාගෙන කිසිම මේ අර වෛරයක් තරහක් ඇති කරගන්නේ නැහැ කියලා. ඉතින් එතෙන්දී අර පොඩ විකල්පයක් පැත්තේ බලන දැන් මේ පුජ්‍යලයා නමුත් බැඳලා දාලා එහෙම නැත්නම් එතකොට මොකද්ද? නෑ ඒකෙන් තේරෙන්නේ ඒක උපමා කරන්නේ දැන් අපිටනේ. ඉගැන අපිත් මේ සතරමහා භූතයන්කින් දැන් බුදුහාරු කියන්නේ මේ සතරමහා භූතයෝ කියල කියන්නේ රාජ නියෝගයේ කඩු හතරක් අතරගත්තු මේ වදකයෝ හතර දෙනෙක් කියලා. ඒ කියන්නේ මේක මේ පටවියාපෝ මේ ධාතුන්ගෙන් තමයි මේ ආයතන හැදිලා තියෙන්නේ. ඉතින් මේ ආයතන වල ගෝචර වෙන එක එක දෙය. ඒක පරිහරණය කරන නැවත නැවත හට ගන්න. ඒ වගේ මේ හතර දක්වලා තියෙන වදකයෝ හැටියට. මේ මහා භූත හතර. ඔව් ඒ නිසා තමයි ඒක තමයි කියන්නේ. මේ හතරින් ඒකින් නේ දැන් මේ ඒකින් තමයි බැඳිලා තියෙන්නේ. හොඳයි. එතකොට දැන් ඔන්න පටවි ධාතුව විදිහට ඉගෙන ගත්ත. දැන් පටවි ධාතුව ওই විදිහට දකින්න ඕන. ওই විදිහට අපි පිරිසිඳ දකින්න ඕන. එතකොට කතමාචාවුසෝ ආපෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා කතමාචාවුසෝ අජ්ජත්තිකා ආපෝ ධාතු යං අජ්ජත්තම් පච්ඡත්තම් මේක තේරෙනවද? මේ ආපෝ ධාතුව කියලා එකක් තියෙනවා. මේ ආපෝ ධාතුව ආධ්‍යාත්මිකත් වෙනවා. බාහිරත් වෙනවා. දැන් ආපෝ කියලා කිව්වේ මොකද්ද? තෙත. ඔව් තෙත ස්වභාවය. එතකොට මේ කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වාම මේ ශරීරය තුල තියෙන මොනවද? තෙත ස්වභාවය නිසා උපන්න දේවල් තියෙනවා. තේරුණාද? ඒ ස්වභාවය නිසා උපන්න දේවල් මොනවද? සෙයතිදං තිත්තං. තිත සෙම්හං පුබ්බෝ ලෝහිතං මේ කියන සේදෝ මේදෝ අසුවසා කේලෝසින් ගානිකා ලසිකා මුත්තං යංවාපන අංච අඤ්ඤම්පි කිංචි අජ්ජත්තම් පච්චන්ද මේ කියන ටිකත් ඊට බාහිර යමක් වේනම් ඒවත් ආපෝ ආපෝගතං උපාදින්නම් අයං උච්චතාවසෝ අජ්ජත්තිකා ආපෝ ධාතු මෙන්න මේ තෙත් ස්වභාවය නිසා උපන්න තව වෙන මොනව හරි වේද මෙන්න මේකට කියන මොකක් කියලාද අජ්ජත්තිකා ආපෝ ධාතු යාචේව කෝපන අජ්ජත්තික ආපෝ ධාතු යාච බාහිර ආපෝ ධාතු ආපෝ ධාතු රේවස මේ ආධ්‍යාත්මික ආපෝ ධාතුවත් බාහිර ආපෝ ධාතු වශයෙන් සමානයි. එතන තං නේතං මම නේසෝ හමස්මි නිමේසෝ වත්තාති මෙය මගේ නෙවෙයි මගේ මම නොවේ මගේ ආත්මය නොවේ කියලා සම්මප්‍රඥාය දිස්වා තහබූතං සම්මප්පඥාය දට්ඨබ්බං ඒව මේතං යථාබූතං සම්මප්පඥාය මේ විදිහට සම්මප්‍රඥාවෙන් දකින්න ඕන. එහෙම දැකලා ආපෝ ධාතු යනිබින්දති මේ ආපෝ ධාතුව කෙරෙහි මිදෙන්න ඕන කල කිරෙන්න ඕන කියලා කියන්නේ මිදෙන්න ඒකේ නොඇලීම ඇලීම නැති කරගන්න ඇලීම නැති කරගන්න ඕන. නිබින්ද ආපෝ ධාතු යචිත්තං විරාජේති ආපෝ ධාතුන් හිත මුදවන්න ඕන. හෝතිකෝසෝ ආවුසෝ සමයෝ යම් බාහිර ආපෝ ධාතු පකුප්පති සා ගාමම්පි වහන්ති නිගමම්පි වහන්ති නගරම්පි වහන්ති ජනපදම්පි වහන්ති ජනපද ජනපදේසම්පි වහන්ති හෝතිකෝ හෝතිකෝසෝ ආවුසෝ සමයෝ යම් මහා සමුද්දේ යෝජන සතිකානිපි උදකානි ඕගච්ඡanti මෙන්න මෙහෙම කියලා කියනවා. මහණෙනි යම් සමයක් වෙනවා බාහිර ආපෝ ධාතුව කිපෙනවා. මේ එහෙම කිපුනහම ගම් යට කරනවා, නියංගම් යට කරනවා, ජනපද ප්‍රදේශ මේව යට කරනවා. යට කරගෙන ගිහිල්ලා පුවාසු මෙහෙම කාලිකුත් වෙනවා. එතකොට තව සමය හෝතිකෝ අසෝ ආවුසෝ සමයෝ යම් මහා සමුද්දෝ යෝජන යොදුන් සිය දහස් ගානක් මොකද්ද උදකාන් යෝගච්ඡanti සිඳිල යනවා. දැන් අර ඉස්සෙල්ලා දැන් ගම් නියම් ගම් යට කරගෙන එහෙම මේ වෙලා යනවා. තව කාලයක් එනවා මොකද්ද වතුර සිඳිල යනවා. යොදුන් ගණනින් මේ මහා මුහුද සිඳිල යනවා. ඒ වගේම මේ එහෙම සිඳිල ගිහිල්ලා මේ අවසානයේදී පංච යෝජන මේ යොදුන් පහක් දක්වා හිඳෙනවා. ඒ එහෙමත් හිඳලා ගිහිල්ලා අවසානයේදී කොහොමද හොතිගෝ ආවුසු මහා සමුදෝ සත්තාලම්පේ මේ එහෙම හිඳලා ගිහිල්ලා අවසානයේදී ගිහිනවා මොකද්ද ඕ මේ තියෙන උදකන් සන්ටාන් ගොප්ප මත්තම්පි උදකන් මේ ගොප්පැටිය පමණ දක්වා මේ මහමුද සිඳිල යනවා. එහෙමත් ගිහිල් අවසානෙදි කියනවා නාම ආවුසු හෝතිකෝ ආවුසෝ සමයෝ යම් මහා සමුද්දං අංගුලි පබ්බතේ ඇඟිල්ල තෙමෙන පමණටවත් වතුර නැති වෙන සමය එනවා. තස්සාහි නාම ආවුසෝ බාහිරා ආපෝ ධාතියා තාව මහල්ලිකාය අනිචිතා පස් පඤ්ඤායිසති. මෙන්න මේ අයිරුණුත් මේ ආපෝ ධාතුවේහි මොකද විපරිණාමය වෙනස් වීම ක්ෂය භාවය මෙන්න මේ අයිරුණුත් පෙනෙනවා කියලා ප්‍රකාශ කරනවා. දැන් බාහිර විශාලම ආපෝ ඇහැට පේන විශාලම ආපෝ ධාතුව මොකද්ද? දැන් සමුද්‍රයේ කාලයකදී මොකද්ද වෙන්නේ? මේ ගම් නියම් ගම් යට කරගෙන මේ මහා මහා වාත මේ ජලය මොකද්ද කරන්නේ? ගලනවා. ඒ ගලන ජලය තව කාලයකදී මොකද්ද වෙන්නේ? වියලිලා යනවා. අවසානයේදී මොකද්ද? ඇඟිල්ලක් පොඟවන්න තරමට වතුර නැති වෙලා යනවා. ඒ අයර්ථයෙන් බැලුවහම මේ මහා විශාල මේ ආපෝ ධාතුව ෂේය භාවයෙන් පෙනෙනවා, වැය භාවයෙන් පෙනෙනවා, මේ අනිච්චතාවයෙන් පේනවා. එතකොට තස්ස චේ ආවුසෝ භික්ඛුනෝ එවං බුද්ධං අනුස්සරතෝ එවං ධම්මං අනුස්සරතෝ එවං සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිසිතා සන්ඨානි සන්ඨාති සෝ තේන අත්තමනෝ හෝති එත්තාවතාපිකෝ ආවුසෝ භික්ඛුනෝ බහූකතං හෝති. දැන් මේ දැන් අපි කතා කරේ දැන් මේ පංචස්කන්ධය පිරිසිඳ දකින්න කෙනා මෙන්න මේ විදිහට මේ ආපෝ ධාතුවේහි මොකද්ද අනිත්‍යතාවය දකින්නවා. ඒ ආපෝ ධාතුවේ අනිත්‍යතාවය දකින්නවා කියන්නේ පඨවි ධාතුවේ අනිත්‍යතාවය දකින්නවා කියන්නේ කවුරු සිහි කරනව වෙනවද? තුනුරුවන් සිහි කරනව වෙනවා. තේරුණා? කවුරු හරි කෙනෙක් ආපෝ ධාතුවේ අනිත්‍යතාවය අර ධාතාරම්මනේ හිත බස්සනන් ඒ ධාතාරම්මනේ හිත බස්සවන්න බෑ. හිත ඒකට අනුගත කරන්න බෑ. මොකක් නැතුවද? අනිත්‍යතාවය දකින්න නැතුව. තේරුණාද? එතකොට කවුරු හරි කෙනෙක් මේ අනිත්‍යතාවය දැකලා මේ ධාතාරම්මනේ හිත බස්සවනවනම් ඒ කාගේ වචනේ පිළිගත්ත වෙනවද? කාට ගරු කළා වෙනවද? එතකොට ධර්මයේ එතකොට ඒ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය සිහි කළා වෙනවා. ත්‍රිවිධ රත්නය ප්‍රතිපත්තියෙන් පූජා කළා වෙනවා. තේරුණාද? එතකොට මෙන්න මේ විදිහට එවං සංඝං අනුස්සරු උපේක්ඛා කුසල නිසිතා සන්ඨාති. මෙන්න මේ විදිහට මේ විදිහට උත්සාහ කරනකොට මොකද වෙන්නේ? කුසල නිසිත උපේක්ෂාව පිහිටනවා. අන්නේ පිහිටුනහම ඒකෙන් සතුටු වෙනවා. මම මේ ප්‍රපාණයෙන් මොකද්ද සාසන අවබෝධ කළා, සාසන චර්යාව සිද්ධ කළා කියලා. කතමාචා උසෝ තේජෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. කතමාචා උසෝ අජ්ජත්තිකා තේජෝ ධාතු යං අජ්ජත්තං පච්චත්තං තේජෝ තේජෝ ගතං උපාදීන්නං සෙය්‍යතිදං. මේ ආධ්‍යාත්මික තේජෝ ධාතුවකුත් තියෙනවා, බාහිර තේජෝ ධාතුවකුත් තියෙනවා. මේ තේජෝ ධාතු දෙකම ධාතු වශයෙන් සමානයි. එතකොට මේ කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වා යම් යේනච සන්ත යේනච සන්තප්පති යේනච ජීරයිති යේනච පරිඩයි යති යේනච අසිත පීත කායිත සායිතානං සම්මා පරිණාමං ගච්ඡanti. මේ අපි මෙතනින් ඇතුළට දාන දේවල් දිරවන්නේ මොකක් නිසාද? තේජෝ ධාතුව නිසා. එතකොට මෙන්න මේ දිරවන්න අසිත පීත කායිතානං සම්මා පරිණාමං ගච්ඡanti. මේ කනබුන දේවල් වෙනත් ස්වභාවයකට පරිවර්තනය කරන්නේ මොන ධාතුව විසින්ද? තේජෝ ධාතුව. යම්වාපන අඤ්ඤප්පි කිංචි අජ්ජත්තං පච්චත්තං තේජෝ තේජෝගතං උපාදින්නම් අයං උච්චතාවුසෝ අජ්ජත්තිකා තේජෝ ධාතුව. මෙන්න මේ තේජෝ කියලා කියන්නේ මොකද? රත් උණුසුම් ස්වභාවය. මෙන්න මේ උණුසුම් ස්වභාවය නිසා තමයි මේ ආහාර පාන ආදී දිරවන්නේ. මෙන්න මේ ස්වභාවයත් වෙනත් වූ යම් ස්වභාවයක් උණුසුම් ස්වභාවයක් මේ ශරීරයේ තියෙනවා නම් අන්න ඒකට කියන මොන ධාතුව කියලා? තේජෝ ධාතුව. එතකොට තේජෝ යාචේව කෝපන අජ්ජත්තිකා තේජෝ ධාතු යාච බාහිරා තේජෝ ධාතු තේදෝ තේජෝ ධාතු රේවස. මේ ආධ්‍යාත්මික තේජෝ ධාතුවත් බාහිර තේජෝ ධාතුවත් මොකද? දෙකක් දෙකක්ද? එකක්. මොන වශයෙන් දෙක? ධාතු වශයෙන් එකක්. ඒ නිසා එහෙම දැක්කල ඒව මේ තන් යථා භූතං සම්මප්පඥාය දිස්වා තේජෝ ධාතු යා නිබ්බින්දති. තේජෝ ධාතුව කෙරෙහි නිබ්බින්දති. තේජෝ ධාතුව චිත්තං විරහිත චේදෝ තේජෝ ධාතුවෙන් හිත මුදවා ගන්නවා. හෝතිකෝ ආවුසෝ සමයෝ යම් බාහිරා තේජෝ ධාතු පකුප්පති සා ගාමම්පි ඩහියති නිගමම්පි ඩහියති නගරම්පි ඩහියති ජනපදම්පි ඩහියති. මේ යම් කාලයක් තියෙනවා මේ ගම් නියම් දවාලනවා මේ රස්නේ විසින්. තේරුණා? දැන් මේ තේජෝ ධාතුවේ ඇහැට පේන විශාලම තේජෝ ධාතුව මොකද්ද? ඉර. දැන් මේ ඉර. ඊට පස්සේ දැන් මේ දැන් ගින්න තේජෝ ධාතුව ස්වභාවයක් තමයි ගින්න. දැන් මේ ගින්න විසින් මොකද්ද කරන්නේ? ගම් නියම් ගම් දවාලන. එහෙම මහා වන ආදිය දවාලන. ගාමම් පිඩහියති නිගමම් පිඩහියති නගරම් පිඩහියති ජනපදම් පිඩහියති ජනපද ප්‍රදේශම් පිඩහියති සා හරිතන්නං වා පන්තන්නං වා සෙල් සෙල් සෙල් සෙල් සේලන්නං වා උදකන්නං වා රමණීයං වා භූමි භාගං ආගම්ම න අනාහාර නිබ්බා යාති. දැන් මේක මේ ගින්න ලැබු ගින්න හටගෙන යනවා. ගම් නියම් ගම් උච්චගෙන යනවා. ගිහම ගිහිල්ලා මේ පාරක් තියෙන ප්‍රදේ පාරක් ළඟට එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇයි ඒ නවතින්නේ? ඒකට ආහාර නැති වෙනවා. මහා පර්වතයක් ළඟට එනවා. එතකොට මොකද වෙන්නේ? මේ අමු තන බිස්සක් ළඟට එනවා. මොකද වෙන්නේ? අමු තන බිස්සක්. එතකොට අනාහාර නිබ්බායති. ආහාර නැති නිසා මොකද වෙන්නේ? නිවිල යනවා. හෝතිකෝසෝ ආවුසෝ සමයෝ යං කක්කුට පත්තනේපි නහාරුද්දල්ලනේපි අග්ගින් ගවේසන්ති. ඒ කියන්නේ කාලයක් තියෙනවා මේ කුරුළු පිහාටුවවත් දවා ගන්න මේ අවුලව ගන්න ගින්දර හොයා ගන්න බැරි කාලයක් තියෙනවා. ඒ වගේ තස්සාහි නාම ආවුසෝ බාහිරාය තේජෝ ධාතුයා තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායිසති. මෙන්න මේ අර්ථයනුත් මොකද? මේ තේජෝ ධාතුවේ අනිත්‍යාවේ පේන මොන අර්ථයෙන්ද? කාලයක මේක දාගෙන යනවා. එහෙම ගිහිල්ලා ආහාර නැති වුණාම ඒක නිවිල යනවා. ඒතකොට තව කාලයක මේ කුහුළු පිහාට්ටුවක් දවන්න තරම් ගින්නක් නැතුව ඒ ගින්න හොයන්න වෙනවා. ඒ තරම් මේ ගින්න මොකද්ද? මේ අනිත්‍යතාවයෙන් යුක්තයි. හෝතිකෝසෝ ආවුසෝ සමයෝ යම් බාහිරා ඔව් හෝතිකෝසෝ ආවුසෝ සමයෝ යම් බාහිරා තේජෝ දහත්තු පකුප්පතිසා ගාමම්පි ඩහියති නිගමම්පි ඩහියති ගම්නියන් දවාගෙන ගිහිල්ලා අවසානයේදී මොකද වෙන්නේ? කුරුළු පිහාටුවක් කුකුල් පිහාටුවක් ගින්දර නැති වෙනවා. තස්සචී ආවුසෝ බික්කුණෝ එවන් බුද්ධං අනුසරතෝ එවන් ධම්මං අනුසරතෝ එවන් සංඝං අනුසරතෝ උපේක්ඛා කුසල නිසිතා සම්ඨාති ඉස්සෝ තේන අත්තමනෝ හෝති එත්තා වතාපිකෝ ආවුසෝ බික්කුණෝ බහුම් කතං හෝති. දැන් මේ දැන් මොකද්ද දැන් මේ කියන්නේ මොකද්ද? බුදුහාමුදුරෝ ධර්මයේ සංඝයා සරණ ගියා කියලා කියන්නේ මෙන්න මේ. දැන් අපි ධර්ම උගන්වන්නේ සත්‍ය පුද්ගලෙක් නැහැ කියලානේ. එතකොට බුදුහාමුදුරෝ ධර්මයේ ශාวก සංඝයා සරණ ගියා කියන්නේ මෙන්න මේ සත්ව පුද්ගලෙක් නැති අර්ථය තුල සිත පැවැත්වීම. තේරුණා? එතකොට දැන් මේ ධාතු පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ කවුරු සරණ ගියා කියන්නේ? මොකද එහෙම වුනේ? ඇයි ලෝකයේ මුළු ලෝකයාම මේ මේ මේවා දකින්නකොට මේවා මේ පඨවි ආපෝ තේජෝ වායුන්ගෙන් හැදිච්ච මේවා දකින්නකොට ඒවත් එක බැඳෙනවා. ඒවත් එකේ විවිධ විවිධ සංඥාවලට යනවා. නමුත් දැන් ආර්ය ශ්‍රාවකය මොකද කරන්නේ? ධාතු වශයෙන් දකින්නවා. ධාතු වශයෙන් දකින්නකොට මේක විවිධත්වයක් නෑ. තේරුණා? ඒ විනස් වශයෙන් දකින්නකොට තමයි ඒක තියෙන්නේ. මේක ලස්සනයි, අරකට සාපේක්ෂව මේක ලස්සනයි. ඒ ඔක්කොම තියෙන ඉතන. හොඳයි. කතමා චාවුසෝ වායෝ ධාතු, වායෝ ධාතු සිය අජ්ජත්තිකා සිය බාහිරා කතමා චාවුසෝ අජ්ජත්තිකා වායෝ ධාතු. මේ වායෝ ධාතුව තියෙනවා, ඒක ආධ්‍යාත්මිකත් වෙනවා, බාහිරත් වෙනවා. එතකොට ආධ්‍යාත්මික වායෝ ධාතුව මොකක්ද? උද්දංගමා වාතා, දෝගමා වාතා, කුච්චිසයා වාතා, කොට්ටසයා වාතා, අංගමංගාන් සාරිනෝ වාතා, ඔය ආදී වශයෙන් දක්වනවා. මොකද්ද? උඩට ගන්න වාතය, පහළට හෙලන වාතය, ඊට පස්සේ ඔය කියන මේ හේසාන්ති ඉඳලා පාදාන්තය දක්වා යම් බඳු වාතයක් තියෙනවාද? තේරුණාද? ඒ සියලුම වාතයෝ ගන්න මොකටද? ආධ්‍යාත්මික වාතයට. ඊළඟට බාහිරක් තියෙනවා, මේ ඇඟේ දැවෙටෙන එහෙම වාතයක් තියෙනවා. මේ වාතයෝ දෙකම ධාතු වශයෙන් සමානයි. එකේ මම කියලා කෙනෙක් මම සත්ව පුද්ගල අර්ථයක් ඒකේ නැහැ. ඒවමෙතන් යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒවමෙතන් යතහ භූතං සම්මප්පඤ්ඤාය දිස්වා වායෝ ධාතුයා නිබ්බින්දති වායෝ ධාතුයා චිත්තං විරාජේති. මේ විදිහට දැකලා වායෝ ධාතුවෙන් හිත මුදුන. හෝතිකෝසෝ ආවුසෝ සමයෝ යම් බාහිර වායෝ ධාතු පකුප්පති සා ගාමම්පි වහන්ති නිගමම්පි වහන්ති නගරම්පි වහන්ති ජනපදම්පි වහන්ති. මේ යම් කාලයක් තියෙනවා මේ බාහිර වායු ධාතුව මොකද වෙන්නේ? කිපෙනවා. එහෙම කාලෙදී මේ ගම් නියම් ගම් වලට ජනපද වලට මේ වාතය ගමන් කරනවා. ඉතින් ඒ වගේම හෝතිකෝසෝ ආවුසෝ සමයෝ යම් ගිම්හානම් පච්චිමේ මාසේ තාලවන්ටන පි විදූපනේපි වාතං පරියේ සන්තේ. තල්පතිනුත් විජිනිපතිනුත් ගින්දර හොයන සිසිලස හොයන කාලයක් එනවා. දැන් ගම් නියම් ගම් යට කරගෙන හමා විනාශ කරගෙන හමන කාලිකුත් තියෙනවා. ඒ වගේම ගිම්හාන මාසයේ අවසාන කාලේ මොකද වෙන්නේ? වටාපතක් අරගෙන විජිනිපතක් අරගෙන ඇයි මේ වායෝ ධාතුවේ වෙනස් වීම? මෙන්න මේ අර්ථයනුත් වෙනවා. මේක දැන් ඇහැට පේනවද? නෑ, ඇහැට පේන්නේ නෑ. සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ නෑ. රස්නේ දන්නවට ගිහිල්ලා තේරෙනවද? පවන් ගහනවා නැත්නම් AC එක දාගන්න තේරෙනවද? මේක සාමාන්‍ය මනුස්සයෙකුට තේරෙන්නේ නැහැ. මේ මං කියන්නේ AC එක දාගන්න එපා කියලා නෙවෙයි. මේක දැනගෙන කියලා දාගත්තාම හොඳ නේ. තේරුණා? එතකොට මෙන්න මේ අර්ථයනොත් මේ මහා විශාල වූ මේ වායෝ ධාතුවේහි අනිත්‍යතාවය පේනවා. මේ කය ධම්මතාවය පේනවා, වාය ධම්මතාවය පේනවා, විපරිණාම ධම්මතාවය පේනවා. කිම්පන එතන මේ තාවකාලිකව මේ කෙටි කාලයකට මේ පවතින ශරීරයේ විපරිණාම කිම්පන මත්තට්ට කස්ස කායස තනු මේ තුෂ්ණා දුවින් මේ තාවකාලිකව පවතින මේ ශරීරයේ තුෂ්ණාවෙන් බැඳිලා ඇති ඵලයක්මක්ද කියලා. මේ මමය මගේය මගේ ආත්මය කියලා මේක මේ තාවකාලිකව පවතින ශරීරයකට බැඳිලා ඇති ඵලයක්මක්ද කියලා අහන්නේ. තිලක්ෂණයට මේ මෙතන මේ අහන්තිවම තිවා අස්මීන්තිවා අත ක්වස්සනෝ චේවෙත් හෝති. ඒ කියන්නේ තිලක්ෂණයට නගල බලනකොට මෙතන මේකේ සත්‍යයේ පුද්ගලයේ මම කියලා එකක් පනවන්න බෑ කියලා කියනවා. තංචේ ආවුසෝ බික්කුම් පරේ අක්කෝසන්ති පරිභාසන්ති රෝසෙන්. යම් මෙන්න මේ විදිහට කවුරු හරි කෙනෙක් බනිනවා කියනවා, පිට බාහිර කෙනෙක් දොස් කියනවා, වෙහෙසටපත් කරන්න කරනවා. එතකොට එයා දකින්න මොකද්ද මේ මේක මේ වේදන එයාට උපදිනව මොකද්ද? දුක්ඛ වේදනාවක්. එයා දකින්න මේ දුක්ඛ වේදනාව හේතුවක් ඇතිව උපන්න එකද හේතුවක් නැතුව උපන්න එකද? හේතුවක් ඇතිව. කෝ සාච කෝ පටිච්ච නෝ අපටිච්ච. හේතුවක් ඇතුව උපදුන හේතුවක් නැතුව නෙවෙයි. කිම් පටිච්ච මොකද්ද පටිච්චුනේ? පස්සං පටිච්ච මොකද්ද? ස්පර්ශය තමයි හේතුනේ. සෝ පස්සෝ අනිච්චෝති පස්සති, වේදනා අනිච්ඡාති පස්සති, සංඥා අනිච්ඡාති පස්සති, සංඛාරා අනිච්ඡාති පස්සති, විඥානං අනිච්ඡාති පස්සති, තස්ස ධාතාරම්මණේව චිත්තං පක්ඛන්දති පසීදති සම්තිට්ඨති අධිමුච්ඡති. දැන් ඊටික තේරෙනවනේ. ඒ මොකද්ද ඒත් කරන්නේ ධාතාරම්මණේම සිත පිහිටනවා. තංචේ ආවසෝ බික්කුම් පරේ අනිත්තේහි යකන්තේහි යමනාපේහි සමුදාචරಂತಿ පානි සම්පස්සනේපි ලෙඩු සම්පස්සනේපි දණ්ඩ. මෙන්න දැන් අර මේ දැන් මේ ස්කන්ධ ධර්මිය පිරිසිදු දකින්න කෙනා අනිටු අමනා පරමුණු යාට සිත සමුදාචරಂತಿ හැසිරෙනවා. එතකොට දැන් එයාට අර විදිහටම දැන් මේ කවුරු හරි කෙනෙක් එයා අර කචපූපම වාදයේම පිහිටනවා. කවුරු හරි කෙනෙක් මෙයා කියතක් අරගෙන ඇවිල්ලා කපනවා. එතකොට එයා මොකේද පිහිටන්නේ? අර ධාතාරම්මණයේම පිහිටනවා. අන්න ඒ වගේ කවුරු හරි කෙනෙක් දොස් කිව්වොත් බැන්නොත් මොකද්ද කියන්නේ? මේ මේ මේ ස්කන්ධ ධර්ම පිරිසිඳ දකින්න කෙනා. ඒ කියන්නේ දැන් මේ භාවනා යෝගී කෙනාට කියන්නේ. එතකොට මේ දැන් අපි මොකද කරන්නේ? භාවනා කරන්න ගියාම කකුල ටිකක් කෙරුණා දෙගයි. කකුල ටිකක් මේ වුණත් හොලවනවා, දිගාරිනවා, තේරෙනවා. එතකොට ධාතු ස්වභාවය අවබෝධ කරනවා නම් එයා මං කියන්නේ කකුල දිගාරින්න එපා කියලා නෙමෙයි. දැනගෙන දිගහැරියට කවන්න. හැබැයි අපහු දැනගන්න ඕනි මට වැරදුනා කියලා. අර මොකද්ද මේ අර කියන්නේ? මාමන් විමුපදර කිවි උදාහරණෙක උත් නේද? අන්න මේ විදිහට මේක මට ලැජ්ජ වෙන්න ඕනි Taman ගැන. ඒ වගේම ගෞරවයක් ඇති කරගන්න ඕනි මට බැරි වුණා ඒක කරන්න ඕනි කියලා. එතකොට මෙන්න මේ විදිහට එයා මේ මේ ධාතාරම්මණයෙම හිට පිහිටවලා හිත හිත පිහිටවා ගන්නවා. එතකොට මේ කය අත්හැරිලා යනවා. ඒ ප්‍රසාදය ඇති වෙන එක තමයි මේ කියන්නේ. මේ පස්සද්දෝ උපවට්ටිත සති අපමුට මගේ සිහිය මනාලෙස පිහිටලා තියෙන. මේ සිහිය මුලාවට පැමිණිලා නැහැ. පස්සද්දෝ කායෝ අසාරද්දෝ සමාහිතං චිත්තං. මගේ මේ පස්සද්දෝ කායෝ, ඒ කියන්නේ කය අත්හැරීමෙන් නැත්තම් මේ කය ඝන ගුරුවරුසු ශාරීරිය ශාරීරිය නොදැනීමෙන් ලබන සැහැල්ලුව තමයි කාය මේ පස්සද්ධිය කියලා කියන්නේ. එතකොට අන්නේ පස්සද්ධිය මට තියෙනවා, සමාහිත වූ සිතක් තියෙනවා. ඒක ඒ සමාහිතං චිත්තං ඒකග්ගං කාමං දානි ඉමස්මින් කායේ පානි සම්පස්සාපි කමන්තු. ඒ නිසා මේ කැමැති පරිදි අත්පහර අත්පහර වදිත්වා, ගල්පහර වදිත්වා, දඬුපහර වදිත්වා කියලා හිතනවා. තේරුණාද? තස්සචේ ආවසෝ බික්කුණෝ එවං බුද්ධං අනුසරතෝ එවං ධම්මං අනුසරතෝ එවං සංඝං අනුසරතෝ උපේක්ඛා කුසල නිසිතන සම්ඨාන්. මෙහෙම කළත් උපේක්ෂාව පිහිටන්නේ නැහැ හිතේ. එතකොට එයා හිතනවා මොකක් කියලාද, මට අලාභයක්මයි උනේ, මට අවඩක්මයි සිද්ධ උනේ, මට මේ වතව දුර්ල සුලභ එකක් නෙවෙයි, මේක දුර්ලභ බොහොම අමාරු අසීරුවෙන් පිළිය යුතු එකක් කියලා එයා මොකද්ද ඒවම් බුද්ධං මේ විදිහට සිහි කරනවා. නමුත් උපේක්ෂාව පිහිටන්නේ නැහැ. සේයතාපි ආවුසෝ සුනිසා සුසුරන් දිස්සා, අර අර ටිකමයි මොකද්ද අර මාමණ්ඩිය දැක්කහම ලේලියට ඇති වෙන සහ ලැජ්ජ අනි වගේ මේ දකින්න මට මෙහෙම බැරි වුණා. සේයතාපි ආව සංවේගං සංවිජ්ජති සංවේගං ආපජ්ජති ඒව මේව කෝ ආවුසෝ තස්සචේ බික්කුණෝ එවං බුද්ධං අනුසරතෝ එවං ධම්මං අනුසරතෝ එවං සංඝං අනුසරතෝ උපේක්ඛා කුසල නිසිතා නසංඨාන්ති. ඒත් පිහිටන්නේ නැහැ. සෝතේන සංවිජ්ජති සංවේගං ආපජ්ජති අලහබා. මෙහෙම මේක මට ඒත් තාමත් අලාභයක්, මේක මේක බොහෝ අවඩක් කියලා දකින්න. තස්සචේ ආවුසෝ බික්කුණෝ එවං බුද්ධං අනුසරතෝ එවං ධම්මං අනුසරතෝ එවං සංඝං අනුසරතෝ උපේක්ඛා කුසල නිසිතා සන්තහාති සෝතේන අත්තමනෝ හෝති එත්තාවතාපිකෝ ආවසෝ බික්කුණෝ බහුම් කතං හෝති. දැන් මෙහෙම උත්සාහ කළ අවසානයේදී මේ කුසල නිසිත උපේක්ෂාව පිහිටනවා. එයින් මෙයා සාහිමකට පත් වෙනවා, මෙයින් මම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කළා කියලා. එතකොට සේයතාපි ආවසෝ සේයතාපි ආවුසෝ කට්ඨංච පටිච්ච වල්ලිකංච පටිච්ච තින්නංච පටිච්ච මත්තිකංච පටිච්ච ආකාසේ පරිවාරිතෝ අගාරන්නේව සබ්බං ගච්ඡanti ඒවමේවකෝ ආවුසෝ අට්ඨින්ච පටිච්ච නහරුංච පටිච්ච මංසංච පටිච්ච චමංච පටිච්ච ආකාසේ පරිවාරිතෝ රූපේනේව සංකං ගච්ඡති. ඔන්න දැන් මේ රූපය ගැන විස්තරයක් කරනවා. මොකද්ද? අනර පඨවි ආපෝ තේජෝ මේ මේ සේයතාපි ආවුසෝ මේ කට්ඨංච දැව පටි වල් ඔය ආදී එකතු කරලා මොකද කරන්නේ? දැව හේතුවෙන්, වැල් හේතුවෙන්, තන හේතුවෙන්, මැටි හේතුවෙන් මොකද මේ මේ ටික එකතු කරලා මොකද කරන්නේ? මේ ආකාශය දැන් මේ මේ තියෙන මොකද්ද? මේ මොකක්ද? අවකාශය. දැන් කවුරු හරි කෙනෙක් වැල් ගෙනල්ලා, දඬු ගෙනල්ලා, මැටි ගෙනල්ලා මේක වහනවා. තේරුණාද? එතකොට අපි කියන මොකක් කියලා? දැන් ගෙයක්. දැන් කවුරු මේ මොකක්ද කරලා තියෙන්නේ? ගල් ගෙනල්ලා, මැටි ගෙනල්ලා, ඒ වගේ ගෙනල්ලා වහනවා. ගහුවාම දැන් මේ මොකද්ද? ගෙයක්. එතකොට මෙන්න මේ විදිහටම මේ මේ මේ ඒ විදිහටම ඒව මේවකෝ ආවුසෝ අට්ටිංච පටිච්ච ඇටත් ගෙනල්ලා, නහරුංච පටිච්ච නහරත් ගෙනල්ලා, මංසංච පටිච්ච මංස මසුත් හේතුවේ, චමංච මේ සමත් හේතුවේ, ආකාසේ පරිවාරිතෝ රූපනේව සංකං ගච්ඡති. මෙන්න මෙහෙම නහර ඇට ඒ වගේම සම මස් මේවාදියකින් මේ ආකාශයේ වහල තියෙනවා. අන්න ඒක රූප ස්වභාවයට ගැනෙනවා. තේරුණානේ? දැන් එතකොට මේ මොකක්ද කියලා හිතාගන්න ශරීරේ. අජ්ජත්තිකංච ආවුසෝ චක්කුං අපරිභින්නං හෝති බාහිරාජ රූපා න ආපාතං ආගච්ඡanti නොච තජ්ජෝ සමන්නාහරෝ හෝති නේතාව නේවතාව තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. මේක බොහොම වටින තැන. එවත් සාරිපුත්ත හාමුදුරු දේශනා කරන එවත්නි චක්කුන් අපරිබින්නං ඇහැ බින්දිලා නැහැ. තේරුණාද? ඇහැ කියලා අපි දැක්කේ මොකද්ද? දකින්න ස්වභාවය. ඔව් ඇහැ කියලා කියන්නේ දකින්න ස්වභාවය. දැන් ඇහැ කියලා ගත්තේ අපි මොකද්ද? කන කියලා ගන්න. ඇහෙන ස්වභාවය. දැන් නහසේ කියලා ගන්න. ගන්ධ සුවඳ දැනන බල. එතකොට කෙනෙකුට මේ ඇහැ පිහිටන්න පුළුවන්. හැබැයි පේන ස්වභාවය නැති වෙන්න පුළුවන්. එතකොට චක්කුන් අපරිබින්න මේ ඇවැත්නි මේ ඇහැ බිඳිලා නැහැ. ඒ කියන්නේ පෙනෙන ස්වභාවයට බාධාවක් වෙලා නැහැ. බාහිරාච රූපං න ආපාතං ආගච්ඡanti. බාහිර රූපයත් සම්මුඛ වෙන්නේ නැහැ. ආපාතං න ආගච්ඡanti. පැමිණෙන්නේ නැහැ. නෝච තජ්ජෝ සමන්නාහාරෝ හෝති. මේ මෙනෙහි කිරීමකුත් සිද්ධ වෙන්නේ නැහැ. තේ නේවතාව තජ්ජස විඥාන භාගස්ස පාතු භාව හෝති. එවත්නි ඉඳින් ආධ්‍යාත්මික වූ ඇස නොබිදුනේ වේනා. බාහිර රූපයොත් ඇස් සමුවට නොපමිණේනා. එයින් උපදනා රූපයත් නිසා මානසිකාර්ය මෙනෙහි කිරීම නොවේ නම් ඒතාක් ඊට අනුරූප වූ විඥාන භාගය පහළ වීම නොවේ. දැන් තේරුණාද? ඈ දැන් අපි දැන් විස්තර කරගෙන ආයේ මොකද අර පංච උපාදානස්කන්ධයෙන් ගත්තා රූප. තේරුණාද? දැන් මේ රූප උපාදානය තමයි ගැන තමයි කියන්නේ. දැන් රූපය ගැන තමයි අර ඔක්කොම විස්තර පට වි ආපෝ තේජෝ වායෝ ආකාශ මෙහෙම කියලා. එතකොට දැන් ඇහැ බිඳිලත් නැහැ. මෙන්න මේ හොඳට තේරුම් ගන්න. ඇහැ බිඳිලත් නැහැ. බාහිර රූප ගැටීමත් නැහැ. ඇවිල්ලත් නැහැ. එතකොට ආපාතං න ආගච්ඡanti. නෝච තජ්ජෝ සමන්නාහාරෝ හෝති. මෙනෙහි කිරීමකුත් නැහැ. නේවතාව තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. අන්න ඒ එතකොට ඒකට අනුකූල වූ විඥාන භාගස්ස පාතු භාවෝ ඒතාක් රූපේ නිසා මානසිකාර්ය නිසා නොවේ නම් ඒතාක් ඊට අනුරූප වූ විඥාන භාගය පහළ වීම නොවේ. දැන් මෙතන දැන් මුලින් කිව්වනේ අර චිත්ත කියලා වචනය. චිත්ත කියේ මොකද්ද? පිරිසුදු ස්වභාව සිතේ ප්‍රකෘතිම ස්වභාවය. එතකොට ඊළඟට කිව්වනේ එක මනෝ. දැන් මේ කතා කරන්නේ යන්නේ ඒ ස්වභාවය. චිත්ත මනෝ ස්වභාවය. කියන්නේ ඔව් දැන් ඒ විඥාන නෙවෙයි ආයතන මනෝ. කියන්නේ අර විඥාන වෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච පහෙන් වැහුණා. මනෝ චෛතසික හත ඇතුළු තවත් චෛතසික එකතු වෙන්න පුළුවන් ඈ. එතකොට දැන් අපි අනිත්‍ය සංඥාවේ වඩනවා නම් එතන මොනවද තියෙන්නේ? අනිත්‍ය සංඥාව වඩනවා නම් එතන චෛතසික නැද්ද? චෛතසික තියෙනවානේ. එතකොට චෛතසික තියෙනවා. නමුත් මොනවද නැත්තේ? ඇස බිඳිලද? මොනවද නැත්තේ එතකොට? බාහිර රූපේ නැහැ. තේරුණානේ? ඇහැ බිඳිලද? ඇහැ බිඳිලා නෙවෙයි. ඇහැ තියෙනවා බාහිර රූපේ එන්නේ නැහැ. තේරුණානේ? ඒ බාහිර රූපේ එන්නේ නැත්තේ ඇයි? දැන් මේ ධාතු වශයෙන් මේක නිස්සාරත් වඩලන තියෙන දැන් බාහිර රූපේ එන්නේ නැහැ. හැබැයි ඇහැ බිඳිලා නෙවෙයි. ඔව් ධාතු අවබෝධ කරගන්න. ඔව් දැන් ධාතු එළියට ආපු නිසා පස්සේ ඇති වෙන්නේ නැද්ද? එහෙම නැහැ. නැහැ. ධාතු ඇහැ බිඳිලා නැහැ. දැන් දැන් ඇහැ බිඳිලා දැන් අපි භාවනා කරනවා නම් ස්කන්ධ ධර්ම පිරිසිදු දකින්නවා නම් දැන් ඇහැ බිඳිලත් නැහැ. ඒ වගේම දැන් බාහිර රූප ඇහැ අමුවට ඇවිල්ලත් නැහැ. ඒ කියන්නේ දැන් වැහිල්ලනේ. ඔව්. දැන් පෙනෙන ස්වභාවයෙන් ස්වභාවයෙන් ඒ කියන්නේ ඉන්ද්‍රිය දැන් ඇහැ පේනවා. දැන් සාමාන්‍ය කෙනෙක් ඇහැ ඉන්ද්‍රිය ධර්ම හොඳට තියෙන කෙනෙක්. ඇහැ බිඳිලා නැහැ. බිඳිලා නැහැ කියන්නේ පෙනෙන එකට බාධාවක් නැහැ. හැබැයි අරමුණ ඇවි. ඔව්. බාහිර ඒ රූපයක් ඇවිල්ලා නැහැ. දැන් ඒ එහෙම ඒ රූපය නාපු නිසා ඒකට අනුකූල මෙනෙහි කිරීමක් නැහැ. ඒ මෙනෙහි කිරීම නැති නිසා මොකද නැත්තේ? විඥාණය පහළ වෙන්නේ. ඊට අදාළ විඥාණය පහළ වෙන්නේ. තේරුණාද? දැන් ඇහැ බිඳිලත් නැහැ. ඊට අනුරූප රූප ඒට ඒකට අද රූප පැමිණිලත් නැහැ. අභිමුඛ වෙලා නැහැ. එතකොට විඥාණය පහළ වෙලා. ඔව්. එතකොට මෙනෙහි කිරීමකුත් නැහැ. මේ මෙනෙහි කිරීමකුත් නැත්නම් ඊට අදාළ විඥාණය පහළ වෙන්නේ නැහැ. එතකොට දැන් මේ ඉගෙන ගන්න මොකද්ද? මේ ඒ රූපයට අදාළ තමයි ඔව්. දැන් බලමු ඊට පස්සේ ඇහැ බිඳිලත් නැහැ. රූප සම්මුඛ වෙලත් නැහැ. මෙනෙහි කිරීමකුත් නැහැ. ඔව්. මෙනෙහි කිරීමකුත් නැහැ. ඔව්. ඒ නිසා විඥාණය ඒට අදාළ විඥාණය පහළ වීමකුත් නැහැ. මේ වගේ බලද්ද එහෙම නැත්නම් ඇහැ පියාගෙන බුද්ධ රූපයක් මෙනෙහි කිරීම මේක නෙමෙයි මේ. ඒක අනිත් පැත්තනේ. ඔව්. අහෝති අජ්ජත්තිකංච ආවුසෝ චක්කුන් අපරිභින්නම් හෝති බාහිරාච රූපා ආපාතං ආගච්ඡanti නොච තජ්ජෝ සමන්නාහාරෝ හෝති නේත නේවතාව තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාව හෝති. මේක සිංහල පොඩ්ඩ කියවන්න. මේ මේ ටික බොහොම වටින ටිකක්. එවත්නි ආධ්‍යාත්මික වූ චක්ෂු ප්‍රසාදය නොබිදුනේ වේද? හරිද? බාහිර රූපයොත් ඇස් හමුවට පැමිණේද? නොපැමිණේ. ඔව්. දෙවෙනි එක ඊට යට එක. නොපැමිණේ දෙවෙනි රූපය. ඔව්. කොහොමද? මෙන්න මේ මෙන්න මෙතන ඔව් ඒතා නොවේන. අජ්ජත්තිකංච ආවුසෝ චක්කුන් අපරිබින්නම් හෝති. ඒ කියන්නේ ආධ්‍යාත්මික ඇහැ අපරිබින්නම් හෝති. බිඳිලා නැහැ. බිඳිලා නැහැ. බාහිරාච රූපා ආපාතං ආගච්ඡanti. ඔව්. එතකොට රූප පැමිණෙනවා. එතකොට නොච තජ්ජෝ සමන්නාහාරෝ හෝති. ඒක පිළිබඳව මෙනෙහි කිරීමක් නැහැ. නේතාව තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. ඒට අදාළ වූ විඥානේ පහළ වුණා කියලා කියන්නේ නැහැ. පහළ වෙන්නේ නැහැ. මොකද්ද? ඇහැ බිඳිලත් නැහැ. රූපත් තියෙනවා. රූපත් පැමිණෙනවා. හැබැයි ඊට අදාළ මෙනෙහි කිරීම නැහැ. තේරුණාද? එහෙම මේ මෙනෙහි කිරීම නැති නිසා මොකද්ද නැත්තේ? ඊට අදාළ විඥානය පහළ වෙන්නේ නැහැ. හොඳයි. ඊට පස්සේ ඊළඟට කියනවා යේතාව යේ යතෝචකෝ ආවුසෝ අජ්ජත්තිකංච චක්කුං අපරිබින්නම් හෝති බාහිරාච රූපා ආපාතං ආගච්ඡanti තජ්ජෝච සමන්නාහාරෝ හෝති එවං තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. මොකද්ද කියන්නේ? ඇහැ බිඳිලත් නැහැ. රූපත් ඇස් සමුවට පැමිණෙනවා. මෙනෙහි කිරීමත් වෙනවා. අන්න මොනවද පහළ වෙන්නේ? විඥාන පහළ වෙනවා. තේරුණාද? දැන් මෙයා අපි කරන්නේ මොකද්ද? ඇහැ බිඳිලත් නැහැ. රූපත් ඇස් සමුවට එනවා. පැමිණෙනවා. ඊළඟට මෙනෙහි කරනවා. ඊළඟට ඥාන පහළ වෙනවා. යං තථාභූතස්ස රූපං තං රූපපාදානක්ඛන්‍ධෝ සංඝං ගච්ඡanti. මෙන්න මේ යම් රූපයක් නිසා, ඇසත් නිසා, රූපයත් නිසා, ඇසත් ඇස මිදිලත් නැහැ, රූපයොත් පැමිණෙනවා, මෙනෙහි කිරීමත් ඇති වෙනවා, විඥාන පහළ වෙනවා. මෙන්න මේ රූපය නිසා, මේ ඇස බිඳිලත් නැහැ, රූපයත් ඇහැ හමුවට පැමිණෙනවා, මෙනෙහි කිරීමත් වෙනවා. එතකොට මොකද්ද? විඥානය පහළ වෙනවා. අන්න ඒ රූපය තේරුණාද? අර ඒ කියන්නේ අර ඇහැට අරමුණු රූපය තියෙනවනේ. අන්න ඒ රූපය මොකද්ද? රූපපාදාන ඛණ්ඩේ සංඝං ගච්ඡති. සංඝං ගච්ඡති. අර ඒ රූපය උපාදාන රූපේ සංග්‍රහයට යනවා. තේරුණාද? මේක හොඳටම තේරුම් ගන්න ඕනේ තැන. තේරුණාද? මොකද්ද? ඇහැ බිඳිලත් නැහැ. අරමුණත් එනවා. ඊට පස්සේ ඒකට අදාළ මෙනෙහි කිරීමත් වෙනවා. ඊට පස්සේ මොකද්ද? විඥාණය පහළ වෙනවා. එතකොට ඊට අදාළ වූ රූපය අර විඥානස්කන්ධේ රූපපාදානස්කන්ධේ සංග්‍රහයට යනවා. තේරුණාද? දැන් මේ ඇයි මොකද මේ පංචස්කන්ධයෙන් තොර ගමනක් නැහැ. ඒ කියන්නේ දැන් කෙනෙක් මේ ආත්මෙන් එහාට යනකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රූපය අත්හැරලා නෑන්නේ. කොහෙද රූපයක් යන්නේ? තේරුණාද? කොහොමද රූපයක් යන්නේ? මේ ඕලාරික රූපය අත්හැරලා නෑන්නේ. නමුත් අර ස්කන්ධ පහේ අර රූපය තියෙන, අර විඥානගත වෙච්ච රූපය තියෙනවා. අර ඇහත් නිසා, රූපයේ පැමිණීමත් නිසා, මෙනෙහි කිරීමත් නිසා විඥානගත වුණ රූපය තියෙනවා. ඒක උපාදානස්කන්ධය. ඒක අපි මෙමරි එකට, ඒ කියන්නේ ඒක අපි ඇදලා අරගෙන අපි මෙමරි එකේ සටහන් කර ගන්නවා. ඒක තියෙනවා. ඒ මෙනෙහි කිරීම මේකින් කෙරෙන්නේ ඒකනේ. ඔව් ඔව්. අපි ඒ ඔක්කොම කරලා සටහන් කර ගන්නවා කරන්නේ. ආ. එතකොටනේ අපි යන තැනක ඒක අරගෙනත් යන්නේ ඒක. ආ. සටහන් කරගත්තම. ආ. එතකොට අන්න ඒක තමයි දැන් රූප උපාදානස්කන්ධය ගණනට වැටෙන්නේ. මේක තේරු හොඳට තේරුම් ගන්න ඕන. රූප උපාදානස්කන්ධය කියන්නේ ඈ? අන්න හරියට. එතකොට දැන් මේ ඝන ගුරුසු ශරීරය අපි අත්හැරලා යනවා. ගියත් අපිට සිතුවිල්ලක යම් සිතුවිල්ලක් පහළ වෙනකොට ඒකට අදාළ වූ රූපයක් තියෙනවා. තේරුණාද? ඒක අර රූප උපාදානස්කන්ධයේ සංග්‍රහයට යටත් වෙනවා. හොඳයි, මේ මේ මේ ඉතුරු පොඩ්ඩක් බලමු. රූපපාදාන කන්දේ සංඝං ගච්ඡති යා තථා භූතස්ස වේදනා සා වේදනා උපාදාන කන්දේ සංඝං ගච්ඡanti ගච්ඡති. ඒහිට අනුකූල වේදනාවක් තියෙනවනම් තේරුණාද? දැන් ඇහැ විඳිලත් නැහැ. හොඳට මේ මේකෙන් අදි ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ පොඩ්ඩ විතරම. මොකද ඇහැ විඳිලත් නැහැ, රූපයොත් එනවා, මෙනෙහි කිරීමත් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඒකට අදාළ වූ විඥානය පහළ වෙනවා. එතකොට ඒකේ ඒ රූපය බාහිර රූපය අන්න හරි. අර පංච උපාදානස්කන්ධෙහි දක්වන රූප උපාදානස්කන්ධයට යනවා. තේරුණාද? අන්න හරි. ඊළඟට ඒකට අදාළ වූ වේදනාවකුත් තියෙනවා. දැන් මම ওই මහත්තයගේ මුද්ද අරගෙන යනවා. තියනවද දැන්? එතකොට දැන් මොකක්ද වෙන්නේ? ඊට අදාළ වූ දැන් මේ දැන් මහත්තයගේ ගෙදර යනවා. කවුරු හරි ඔක උදුරගෙන දුවනවා. දැන් මහත්තයගේ ගෙදර යනවා. මේ උදුරන් ගියපු රූප සටහන තියෙනවා. ඒකට අදාළ වූ වේදනාවක් තියෙනවා. ඊට අදාළ වූ සංඥාවකුත් තියෙනවා. ඊට අදාළ වූ සංඛාර රාශියකුත් තියෙනවා. ඊට අදාළ වූ දැනීම් රාශියකුත් තියෙනවා. අන්න එහෙම මේ රූපයට අදාළ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ උපාදාන වෙනවා. දැන් බලමු අර රූපේ තියෙන වේදනාව වේදනා උපාදානස්කන්ධයට යනවා. එතකොට සංඛාරය යා තථා භූතස්ස සංඥා සංඤූපාදාන කන්දේ සංඝං ගච්ඡanti. තේරුණානේ? දැන් එතන තිබුණේ සත්පුද්ගල අර්ථය සංඥාවක් නම් ඒකේ ඒ සංඥාවේ ග්‍රහණය තේරුණානේ? ඒ සත්පුද්ගල සංඥාවක් නම් අර රූප වේදනා සංඥාවේ සංග්‍රහයට සංඥා උපාදාන ස්කන්ධයේ සංග්‍රහයට යනවා. යතා භූතස්ස සංඛාරා තේ සංඛාර උපාදාන ස්කන්ධයේ සංඝං ගච්ඡanti. තේරුණාද? එතන යම් කිසි චිත්ත චෛතසික ධර්ම ටිකක් තිබුණා නම් අන්න ඒ ටික මොකද්ද? සංඛාර උපාදානස්කන්ධයේ යනවා. තේරුණාද? චිත්ත චෛතසික ධර්ම ටික සංඛාර උපාදානස්කන්ධයට යනවා. යං තථා භූතස්ස විඥානං තං විඥානුපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. විඥාන කියලා කියන්නේ දැනෙන ස්වභාවය, දැනීම් ස්වභාවය. ඒකෝ දැයේ යම් දැනීම් ස්වභාවයක් අර රූපයට අදාළව තිබුණා නම් තේරුණාද? විඥාන ස්වභාවය. ඒ අර රූප වේදනා සංඥා සංඛාර වලින් යුක්ත යම් ස්වභාවයක් තිබුණා නම් ඒ ස්වභාවය මුකේ සංග්‍රහයට දෙන්නේ විඥානස්කන්ධේ සංග්‍රහයට යනවා. තේරුණාද මේක? මේ ටික තේරුණාද? ඔව්. දැන් එතකොට දැන් රූපේ දැන් ඇහැ බිඳිලත් නැහැ. රූපයොත් එනවා. එතකොට මෙනෙහි කිරීමත් වෙනවා. ඊට පස්සේ මොකද්ද පහළ වෙන්නේ? විඥාන. ඒට අදාළ විඥානය පහළ වෙනවා. තේරුණානේ? දැන් ඇහැ බිඳිලත් නැහැ. රූපය හමුවට එනවා. හැබැයි මෙනෙහි කිරීමක් නැහැ. තේරුණාද? එතකොට මොකද්ද නැත්තේ? විඥාන. ඊට අදාළ වූ විඥානය පහළ වෙන්නේ නැහැ. නැහැ. තේරුණානේ? එතකොට දැන් රූපයේ බිඳි ඇහැ බිඳිලත් නැත්නම් රූපයත් ඇහැමුවට එනවනම් මෙනෙහි කිරීමත් සිද්ධ වෙනවනම් ඊට අදාළ වූ විඥානයත් පහළ වෙනවනම් ඒ රූපය මොන ස්කන්ධ ධර්ම පහේ මොන කොටටද වැටෙන්නේ? ඊට අදාළ වූ වේදනා මොකේටද වැටෙන්නේ? වේදනා උපාදානස්කන්ධය. ඊට අදාළ වූ සංඥා මොකේටද වැටෙන්නේ? ඊට අදාළ වූ චිත්ත චෛතසික සංඛාර මොකේටද වැටෙන්නේ? ඊට අදාළ වූ විඥානය මොකේටද වැටෙන්නේ? තේරුණානේ? එතකොට මෙන්න මේ ටික බොහොම වටිනවා. ඒවං කිර මේසං පච්චත්තං උපාදානස්කන්ධානං සංඝෝ පංචං පච්චන්නං උපාදානස්කන්ධානං සංඝෝ සන්නිපාතෝ සමවායෝ හෝති වුත්තං කෝ පනේතං භගවතා යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති සෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති පටිච්ච සමුප්පන්නෝ කෝ පනිමේ යදිදං පංචඋපාදාන කන්ධා. එතකොට එයා දකිනවා මෙන්න මේ විදිහට කොහොමද අර මේ මේ රූපේ තියෙන මේ කොටස මේ රූප උපාදානස්කන්ධයට මේ වේදනාව වේදනා උපාදානස්කන්ධයට සංඥාව සංඥා උපාදානස්කන්ධයට සංඛාර සංඛාර උපාදානස්කන්ධයට විඥාන විඥාන උපාදානස්කන්ධයට කියලා මේව පහට අදාළව දකිනවා. පංචන්ද උපාදානස්කන්ධං කන්ධානං සංඝං සංඝෝ සන්නිපාතෝ සමවායෝ හෝති. අර අර ඊට අදාළ වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ අර උපාදානස්කන්ධයට සංග්‍රහයට සමවායයට ඒකට ඇතුළත් වෙනවා. එතකොට මේ මේක මේ ස්කන්ධ ධර්මයේ පටිච්ච සමුප්පාදයෙන් තොර වුණු එකක්ද? ඇයි ඒ? මොකද්ද හේතුව? ඇහැ බිඳිලා නැහැ. තේරුණා? රූපය තියෙනවා. මානසිකාරය වෙනවා. එතකොට විඥානේ පහළ. එතකොට මේ අපේ මේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මරණින් පස්සේ මේ යන එක නිකන් ඒ කියන්නේ ඒකාග ස්ථිතියක් හැටියට ඒ කියන්නේ ගමන් කරන වෙනස් වෙන්නේ නැතුව. එහෙම වෙන්නේ නැහැ. තේරුණා? මේ විඥානස්කන්ධේ හැමතැනම පවතින්නේ හේතුඵලවාදීව. තේරුණා? දැන් මේ විදිහට එයා දකිනවා මේ මේ විඥානස්කන්ධේ, මේ රූප උපාදානස්කන්ධේ පහළ වුණේ මෙන්න මේ හේතුවේ. මොකද්ද? හැබුණෙත් නැහැ, රූපයත් ඇහැමුට ආවා, මෙනෙහි කිරීමත් ආවා, ඔන්න විඥාණය පහළ වුණා. තේරුණානේ? මේක රූප උපාදානස්කන්ධයේ ගණේට වැටෙනවා. ඊට අදාළ වූ වේදනාව වේදනා උපාදානස්කන්ධයේ ගණේට වැටෙනවා. මෙහෙ කියලා මේ පහ උපාදානස්කන්ධ පහට බෙදා ගැනීම හැකියාවට ඇති වෙනවා. තේරුණා? එතකොට මෙන්න මේක නිකන් හටගත් එකක් නෙවෙයි. අපි දැන් සඳහන් කරන්නේ මොකද්ද? පටිච්ච සමුප්පන්න. දැන් හරිනේ තේරෙනවානේ, පටිච්ච සමුප්පන්න තමයි මේක හටගන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මෙන්න මේ පටිච්ච සමුප්පාදය දකිනවා නම් මොන පටිච්ච සමුප්පාදයද? අන්න හරි. දැන් එතකොට දැන් අන්න පටිච්ච සමුප්පාදය දකිනවා නම් එතකොට මෙතන දකින්න ඕනේ මොකද්ද? ඇහැ පහළ වුණේ ඇයි? ඇහැට හේතුව මොකද්ද? ජාතිය. නේ? ඔන්න අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඉපදීමමයි අවිද්‍යාව. මේ කියන්නේ මොකද්ද? මම කියලා මේ පණවගෙන ඉපදුනානේ. ඒ නිසා තමයි ආයතන ලැබුණේ. තේරුණා? ඒ ආයතන මේ ආයතන මේ අර ජාති ජරා මරණ කියන ධර්ම වලට යටත් තමයි හම්බු වෙන්නේ. එතකොට ඒවෙන් දැන් ඒවෙන් රූප දැකලා, ශබ්ද අහලා, ගඳ සුවඳ දැනෙන දැනෙලා, රස දැනෙලා, ස්පර්ශ ලැබිලා මේ අපි මොකද්ද මේ කරන්නේ? අර අර අර අරකින් ලැබි මම කියලා පණවා ගැනීම නිසා ලද ආයතන ටිකෙන් මේ ස්කන්ධ ධර්මියු ටික පෝෂණය කරනවා දැන්. තේරුණා? හැබැයි ඒක හේතුඵලවාදී නොවි මේක වර්ධනය වෙන්නේ නැහැ. ඒක වර්ධනය වෙන්නේ කොහොමද? හේතුඵලවාදීව. මොකද්ද හේතුව? ආයතන ටික හේතුව. ඔව්. ආයතන නොබිදීම ඊට පස්සේ අර දැන් මේ ගෙවල් වල ගියාම මේ විවිධ පරියායන් හිතන්න ඕන. හිතන මට මෙහෙමත් එකක් වැටුණා කියලා ඉල්ල කියන්නේ. ඔන්න මෙන්න මේ වචනේ බොහොම වටින එකක්. මෙන්න මේ ටික. වුත්තංකෝ පනේතං භගවතා යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති සෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. තේම පටිච්ච සමුප්පන්නෝ කෝ පනිමේ යදිදම් පංච උපාදානස්කන්ධෝ. දැන් මේ ටික තේරුණානේ. මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ පටිච්ච සමුප්පන්න එකක් මිසක පටිච්ච සමුප්පන්න නූණු එකක් එහෙම නෙවෙයි. යෝ ඉමේසු පංච උපාදානස්කන්ධේසු ඡන්தோ ආලයෝ අනුතයෝ අජ්ජෝසානං සෝ දුක්ඛ සමුදයෝ. අන්න එතන බොහොම වටිනවා. මොකද්ද දැන් මේ? යෝ ඉමේසු පංච උපාදානස්කන්ධේසු ඡන්தோ ආලයෝ අනුතයෝ අජ්ජෝසානං සෝ දුක්ඛ සමුදයෝ. දැන් අර මං කියවන්නේ දැන් අර දැන් මෙන්න දැන් තමයි දැන් අර මුලින් අපි ගත්තේ මොකද්ද? මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මුලින් ගත්තේ චතුරාර්ය සත්‍ය එළියට. දැන් අර දුක්ඛ සත්‍යයට අදාළ ටික තමයි විස්තර කරන්නේ. තේරුණා? දැන් මේ දුක්ඛ සමුදය අර චතුරාර්ය ඇත්තාගේ පාසටහන් උපමා කළානේ. ඒ වගේ මේ ඔක්කොම ටික දාන්න පුළුවන් කිව්ව මොකේද? චතුරාර්ය සත්‍යයට. දැන් අපි කතා කළේ මොකක් ගැනද? දුක ඇති වෙන්නේ. එතකොට දැන් මේ මොකද්ද කතා කරන්නේ? දුක ගැන කතා කරලේ දැන් කතා කරන්නේ දුක සමුදය ගැන. එතකොට සෝ ඉමේසු පංචතු පාදානස්කන්ධේසු ඡන්ද ඡන්தோ ආලයෝ අනුතයෝ අජ්ජෝසානං සෝ දුක්ඛ සමුදය. බලන්න පොඩ්ඩ සිංහලෙන් කියවන්න. කියන්න බලන්න හයියෙන්. යම් ඡන්දයක් කාලයක් සේහසක් ගැටීමක් වේද එය දුක්ඛ සමුදය. හා මොකක් ගැනද? මේ උපාදානස්කන්ධ පහේ. අන්න හරි. එතකොට ඒ උපාදානස්කන්ධ කෙරෙහි තේරුණාද? දැන් ඡන්දය. දැන් මේ ඡන්ද රාගයත් උපාදානයක් කියලා කියන්නේ එකකට කියන නමක් කියන එක දැනගන්න ඕන. මොකද අර පංච උපාදානස් පංචස්කන්ධයේ කෙරෙහි තියෙන උපාදානය තමයි මොකද්ද? උපාදානය හැටියට දක්වන්නේ ඡන්ද රාගයේ හැටියට දක්වන්නේ. ඡන්ද රාග විනයෝ මෙතින් ඡන්தோ ආලයෝ අනුතයෝ අජ්ජෝසානං දුක්ඛ සමුදයෝ. මොකද්ද? එතකොට දුක ඇති වෙන්න හේතුව මොකද්ද? උපාදානස්කන්ධය කෙරෙහි තියෙන කැමැත්ත, කැමැත්ත, ඔව් ඡන්දය, කැමැත්ත, බැඳීම. ඔව්. එතකොට ඒකට තියෙන ඔව්. එතකොට යෝ ඉමේසු පංචසුපාදානස්කන්ධේ පංචසුපාදානස්කන්ධේසු චන්දරාග විනයෝ චන්දරාග පහණං සෝ දුක්ඛ නිරෝධෝති එත්තවතාපිකෝ ආවසෝ භික්ඛුනෝ බහූකතං හොති. මේ එතකොට යෝ ඉමේසු පංචසුපාදානස්කන්ධේසු චන්දරාග විනයෝ චන්දරාග පහණං සෝ දුක්ඛ නිරෝධෝති එත්තවතාපිකෝ ආවසෝ භික්ඛුනෝ බහූකතං හොති. එතකොට දුක්ඛ නිරෝධය කියලා කියන්නේ මොකද්ද? ඔව් මොක මොන කැමැත්තෙන්ද? අන්නර උපාදාන පංචස්කන්ධයේ තියෙන ගැලීම. ඔව් උපාදානයෙන් අයින් වීම. සෙනෙහසින් ගැලීම නැත්තම් චන්දරාගයෙන් අයින් වීම තමයි මොකක් කියලා කියන්නේද? නැතිනේ. දැන් මෙච්චර කාලයක් කිව්වනේ දුක්ඛයි දුක ඇතිවීමට හේතුවයි දුක නැති කිරීමයි කියලා. දැන් මේ මේ දැන් කියන උට කියන්න ඕනේ අවබෝධයෙන් දුක්ඛ සත්‍ය කිව්වහම මෙන්න මේක තමයි දුක. එතකොට දුක්ඛ සමුදය කිව්වහම මෙන්න මේ මෙන්න මේකයි දුක. මේකයි සමුදය. මේ එතකොට දුක්ඛ නිරෝධය කිව්වහම මෙන්න මේකයි දුක්ඛ නිරෝධය. චන්දරා සෝ දුක්ඛ නිරෝධෝ තේත්තවතාපි කව මෙන්න මේ ප්‍රමාණයෙන් කවුරු හරි මෙන්න මේ විදිහට පුරුදු වුණොත් ඒ එයාට මොකද්ද ලැබෙන්නේ? අර කියන සමාධිය ලැබෙනවා. මොන සමාධියද? උපේක්ෂාව. මොන කුසල නිසිත උපේක්ෂාව. සෝ දුක්ඛ නිරෝධෝති ඒතාවතාපි කෝ ආවසෝ භික්ඛුනෝ බහුකතං හෝති. මෙන්න මේ ප්‍රමාණයෙන් යා සතුටු වෙනවම බොහෝ සාසන චර්යාව සිද්ධ කළා කියලා. මොකක් කළොත්ද අර පංච උපාදා පංචස්කන්ධෙහි කිරිහි තියෙන උපාදානස්කන්ධය ඡන්ද අයින් කළොත්. අජ්ජත්තිකංච ආවසෝ සෝතානං අපරිබින්නා. ওই විදිහටම ආයතන ඉතුරු හයටත් ගැලපෙනවා. මොකද්ද? ඇහ කන බිඳිලත් නැහැ. ශබ්දයොත් එනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඒ පිළිබඳව මෙනෙහි කිරීම නැත්නම්. එතකොට මොකද්ද නැත්තේ? විඥානය. ඊට අදාළ වූ විඥානේ නැති වෙනවා. තේරුණාද? එතකොට කනක් තියෙනවා. කන බිඳිලත් නැහැ. ඊට පස්සේ ශබ්දයොත් පැමිණෙනවා. ඊට පස්සේ මෙනෙහි කිරීමත් වෙනවා. මෙනෙහි කිරීම වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඊට අදාළ වූ විඥානය පහළ වෙනවා. එතකොට ඒ ඒක හදන්න උපාදාන අන්හරි ඒ ශබ්දේ මොකද්ද? ආහාරය අන්න රූප උපාදානස්කන්ධයට යනවා. එතකොට එහිට අදාළ වේදනාව මොකද වෙන්නේ? වේදනාව උපාදාන සංඥාව මොකද වෙන්නේ? සංඥා උපාදානස්කන්ධයට යනවා. විඥාණය විඥාන උපාදානස්කන්ධයට යනවා. හරිනේ. එතකොට නහසයක් තියෙනවා. නහසේ කිව්ව මොකේද? මේ තියෙන මේ මේ හිල සිදුරු දෙකට නෙවෙයි. එහෙනම් දැනෙන ඔව් ගඳ සුවඳ දැනෙන ස්වභාවය. එහෙම එකක් තියෙනවා. එතකොට ඒක බිඳිලා නැහැ. දැන් ඇහැ සමහර අයට ඇහැ මෙහෙම තියෙනවා. හැබැයි පෙනෙන එකට බාධා ඇතුලේ තියෙනවා. තේරුණා? එහෙම වුණොත් ඒ කියන්නේ ඇහැ බිඳිලා. එතකොට දැන් නහය සමහර අයට තියෙන ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. එතකොට මේ නහය බිඳිලත් නැහැ. ඊට පස්සේ ගඳ සුවඳ වලුත් එනවා. එතකොට ඊට අදාළ වූ මෙනෙහි කිරීමක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඊට අදාළ වූ විඥාණය පහළ වෙනවා. එතකොට ඒ ගඳ සුවඳට අනුකූල රූපය මොකේට දුන්නේ? රූප උපාදානස්කන්ධයට ගියා. ඊට අදාළ වූ වේදනාව ඒක මේක ඒ වේදනාව උපාදානස්කන්ධෙ ගියා. සංඥාව සංඥා උපාදාන විඥාන සංඛාර විඥාන හොඳයි. මේ විදිහට බැලුවම සාමාන්‍ය සමේ මේ ජීවත්වෙලා කරලා තියෙන උපාදානස්කන්ධය ගොඩට ගැනීම එච්චරමයි කරලා තියෙන්නේ. එච්චරමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන දෙයක් කරලා අන්න ඒක තමයි මේ මේ කියන්නේ දැන් බුදුහාමුදුරු බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා වැඩකට ඇති දෙයක් වැඩකට නැtei කියන්නේ. මේ අපි මේ කරන්නේ මෙන්න මේ පහලියලනවා. ඒ කියන්නේ වර්ධනය කරනවා. මේක බැලුවම වැඩකට ඇති දෙයක් නෙවෙයි. ඒ හේතුව මේක දැන් අම්මා කෙනෙක් දරුවෙක් පෝෂණය කරනවානේ. ඒ මගේ කියන හැඟීමෙන්නේ. එහෙම පෝෂණය කරන්න මෙතන මගේ කියන එකක් නැහැ. ඒ කියන්නේ මේ සසරක් දුර ඒකාත්මික නෙවෙයිනේ. මේ ආත්ම ගණනාවක මේක පෝෂණය කරන්න මම කියලා කෙනෙක් මේකේ නැහැ. දැන් අම්මා දරුවෙක් පෝෂණය කරන ඒ මොකෝ මේ දරුවෝ මගේ කියලා දන්නවා. එහෙම පෝෂණය කරන්න එකක් මේක හොයාගන්න නැහැ. ඉතින් මේ ඔන්න ඔය වගේ මේ හැම එකකින්ම මේ ස්කන්ධ ධර්ම තමයි ගොඩනගලා තියෙන්නේ. අහපු ඒවායින් දැකපු ඒ වගේ. දැන් මේකෙන් අනිත් පැත්තට කර කැවෙන්නේ අර සත්පුද්ගල සංඥාව තේරුම් ගත්තොත් ඒ තේරුම් අරගෙන සිතුවිලි යනු හැසිරෙව. ඇඳලා ගන්න එක නවත් ගන්න පුළුවන්. පුළුවන්. හොඳයි. එතකොට දැන් මේ අපි මෙන්න මෙහිම ආයතන හයටම මේක අදාළ කරගන්න ඕනේ. තේරෙනව නේද? එතකොට ඒක දැනීම අපි දැන් අපි යම්කිසි විදිහකට ලබන අවබෝධය තියෙනවානේ දැන් මේ මේ කොටස අයින් කරන්න ඕනේද? ඒ කියන්නේ දැන් අපි අපි මොකක් හරි ගැන කතා කරනකොට නිකම්ම ඒ මානසිකාරය සිද්ධ වෙනවනේ. ඔව්. මට සාමාන්‍ය බුද්ධිලිය කරන දෙයක්. ඔව්. එතකොට ඒ ආකාරයෙන්ම උපාදානස්කන්ධය ලියනවා. ඔව්. එතකොට ඔය ටික කඩන්න නම් අපි 얘 දෙ නොකර ඉන්න ඕනේ කියලාද කියන්නේ? ඔව්. ඒ කියන්නේ අවබෝධය අවබෝධයෙන් කරන්න ඕනේ මේකෙන් මේක දැන් දන්නවනේ මේ උපාදානස්කන්ධය ලියලන්න කියලා. එතකොට මේක අපි හරි මාර්ගයෙන් තියා ගන්නවා. ඒක තමයි වටින්නේ. දැන් කියන්නේ බොරුවක් කියන්න එන්න පුළුවන්. හැබැයි දන්නෝ මේක හේතුයෙන් මේක හේතුයෙන් මේක තමයි වෙන්නේ. තේරෙන සංවරයට එනවා. ටික ටික සංවරයට එනවා. එතකොට අවබෝධයෙන් තමයි කරන්න ඕන. ඒ කරනකොට මේකෙන් ගිනියනවා අපිව තැනකට. ඔතෙන්ටද අවබෝධයෙන් ගිනියනවා නිවීමකට සැනසෙල්ලකට. ඒක අර අවබෝධයෙන් ඉඳගෙන කරන්න ඕනේ. දැන් කතා නොකර ඉන්නවනේ. එතකොට කතා කරන්නේ අර්ථයක් සහිත එකක්. අර්ථයක් රහිත හේවුත් එනවා. එනකොට දකින්න මේක අර්ථයක් රහිතයි. තේරුණා? ඒ කියන්නේ මානසිකාරය එනකොට අර මෙනෙහි කිරීමත් එනවා. විඥානය පහළ වෙනකොට දන්නවා. දන්නවා. එතකොට එයා දැන් සාමාන්‍යයෙන් සුස්ක විපස්සක රහතන් වහන්සේ නමකට නම් ਉਹ තුන් පාරක් විතර පහළ වෙනවා. තුන්වෙනි චෛතසිකයේදී ඒක ඉවරයි. එතනින් විහාට පහළ වෙන්නේ. ඒ කියන්නේ ඇහැට රූපය ආවහම එතකොට ඇහැ බිඳිලත් නැහැ රූපය බිඳි ඇවිල්ලානේ. මෙනෙහි කිරීමත් වෙනවා. සුස්ක විපස්සක රහතන් වහන්සේ මෙනෙහි කිරීමත් වෙනවා. එතකොට ඊළඟ චෛතසිකයේදී මෙනෙහි කිරීමත් නැහැ. ඒ කියන්නේ ඒක අනිත්‍ය වශයෙන් ඉවරයි. චිත්තක්ෂණ දෙක චිත්තක්ෂණ දෙකක් පහයි චිත්ත වීති දෙකක් පහළ වෙනවා උන්වහන්සේට. අපිටත් ඒක අනු කර ගැනීම තමයි කරගන්න අන්න හරි. මේ මාර්ග ගමන් කිරීමේදී කරගන්න වෙයි. පුළුවන්. තියෙන්නේ. ඔව් ඒක තමයි කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. තව පොඩ්ඩයි තියෙන්නේ මේ චුට්ටක් තියර කරමු. දැන් එතකොට ආයතන ওই විදිහට දැනගන්න ඕන. ආයතන 6 ගැනම මනෝ ධාතුව බිඳිලත් නැහැ. මන ආයතනය ඔව් මේ කොහොමද කියන්නේ? මනෝ අපරිබින්නෝ හෝති. බාහිරා ධම්මා න ආපාතං ආගච්ඡanti නොච තජ්ජෝ සමන්නාහරෝ හෝති නේවතාව තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. දර මනස බිඳිලත් නැහැ. ඒ ධර්ම මොකද? ධර්මත් පැමිණෙනවා නම් ඒ ඊළඟ මෙනෙහි කිරීමත් වෙනවා නම් මොකද්ද උපදින්නේ? ඊට අදාළව විඥානය උපදිනවා. දර මනස බිඳිලත් නැහැ. හැබැයි ධර්මියෝ පැමිණෙනවා. නමුත් ඊට අදාළ මෙනෙහි කිරීමක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඊට අදාළ වූ විඥානය පහළ වෙන්නේ නැහැ. හොඳයි. ඒ විදිහට ආයතන 6 ගැනම දැනගන්න ඕන. එතකොට ආපහතන් ගහදී මෙන්න යතෝචකෝ ආවසෝ අජ්ජත්තිකෝච මනෝ අපරිබින්නෝ හෝති. බාහිරාච ධම්මා ආපාතං ආගච්ඡanti තජ්ජෝච සමන්නාහාරෝ හෝති. ඒවන් තජ්ජස්ස විඤ්ඥාන භාගස්ස පාතු බාවෝ හෝති. එටික තේරෙනවානේ ඕ ඒගැන්නේ මනස බිඳිල් අයාත මනෝ අපරි බින්නෝ හෝති මනස බිඳිලත් නෑ බාහිරාච ධම්මා ආපාතං ආගච්ඡන්ති බාහිර ධර්මයෝ පැමිණෙනවා. තජ්ජෝච සමන්නාහරු හෝති ඒට අදාළ මෙනෙහි කිරීමක් වෙනවා. ඒවන් තජ්ජස්ස විඤ්ඤාන භාගස්ස පාතු බාවෝ හෝති ඒට අදාළ වූ විඤ්ඤාණෙහි පහළවීමක් වෙනවා. යං තථාභූතස රූපං තං රූපපාදානක්ඛන්දේ සංඝං ගච්ඡති. දැන් අපි ඉන්න ගමන් හිතනවනේ. අන්න හිතන ඒවා ගැන තමයි මේ කියන්නේ. ඒතකොට බලන්න මොනවද හිතලා තියෙන්නේ කියලා. ඔව් අන්න ඒකනේ වටින්නේ. ඒතකොට දැන් අපි මේ හිතනවා. හිතින් හිතනවානේ. ඒතකොට මොකද වෙන්නේ? මනස විඳිලත් නැහැ. ඒතකොට ධර්මියොත් එනවා. ඒතන දාලා මෙනෙහි කිරීමත් වෙනවා. විඥානත් පහළ වෙනවා. මොකේද යන්නේ? ඒට අදාළ රූපේ ස්කන්ධේ රූපස්කන්ධේ රූපෝපාදාන ස්කන්ධේට වේදනා වේදනා උපාදාන ස්කන්ධේට යනවා. දැන් නිකන් ඉන්න වෙලාවක් තියනවද? මොකද්ද කරලා තියෙන්නේ? නිකන් ඉඳලා තියනවා. සංසාරයක් හදනවා. කවුරු හරි නිකන් හිටිය කියලා කිව්වොත් ඒක බොරුවක්. ඒක නිකන් ඉන්න පුළුවන් රහතන් වහන්සේට විතරයි. හොඳයි. ඒවං කිරමේ ඒවං කිරමේ සම් පංචන්නං උපාදානක්ඛන්ධානං සංඝහෝ සන්නිපාතෝ සමවායෝ හෝති. වුත්තංකෝ පනේතං භගවතායෝ පටිච්ච සමුපාදං පසති සෝ ධම්මං පසති සෝ ධම්මං පසති සෝ පටිච්ච සමුපාදං පසති. මෙන්න මේ විදිහට කවුරු හරි කෙනෙක් පටිච්ච සමුපාදය දකිනවනම් මේ ධර්මයේ දකින්නවනම් මොකද්ද? එයා පටිච්ච සමුප්පාදය දකින්නවා. එයා පටිච්ච සමුප්පාදය දකින්නවනම් එයා ධර්මයේ දකින්නවා. එයා ධර්මයේ දකින්නවනම් එයාට බුදුහාමුදුරුව දකින්න. තේරුණානේ? එතකොට ඔන්න ඔය විදිහට තමයි බුදුහාමුදුරුව දකින්න පුළුවන්. ධර්මයේ දකින්න පුළුවන්. ශ්‍රාවක සංඝරත්නයේ දකින්න පුළුවන් ඔය විදිහට. නැතු පුද්ගලියෙක් දිහා බලන් හිටියොත් දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකෝ මේ වෙලාවකට උදැල්ල කරේ තියන් යන වෙලාවකට කෙටි කරේ තියන් යන කවදාවත් ඒ වික්ෂ දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් දකින්න ඕනේ කොහොමද? පටිච්ච සමුප්පාදයේ දැකීමෙන් මොකද? ධර්මයේ දැකීමෙන් මොකද? පටිච්ච සමුප්පාදයේ දකින්නවා. පටිච්ච සමුප්පාදයේ දැකීමෙන් ධර්මයේ දකින්නවා. තේරුණා? හොඳයි. මේ කියපු කාරණා තේරුණාද? හොඳයි. දැන් මේ අපි ඉස්සෙල්ලාම සාරිපුත්ත හාමුදුර චතුරාර්ය සත්‍යය ගත්තා. ඒ චතුරාර්ය සත්‍යය මොකද්ද ගත්තේ? දුක්ඛ සත්‍යය ගත්තා. දුක්ඛ සත්‍යය අරගෙන ඒකේ දුක්ඛ සත්‍යයේ උපාදානස්කන්ධය ගත්තා. උපාදානස්කන්ධය කිව්වා ඒක පහට බෙදුවා. ඒකෙන් ගත්ත රූප උපාදානස්කන්ධය. ඒ රූප උපාදානස්කන්ධය පෙන්නවා මෙන්න මෙහෙම තමයි රූපය හැදිලා තියෙන්නේ, මෙහෙමයි මේ රූපයත් එහෙමයි. ඒ නිසා ඔබ කැත්තෙන් පොරුවෙන් කෙටුවත් ධාතුවේ ධාතාරම්මනේ හිත රඳවනවා මිසක මේ වෙන එකක් නැහැ. තේරුණා? ඒ කියලා මේ එතන ගත්ත මේ පට ව්‍යාපෝ තේජෝ වායෝ ආකාශ කියන ධාතු පහ ගැන කතා කළා. ඊළඟට ඒ ඊට පස්සේදී එතන ගත්ත ඒ රූපයට මොකද දැන් අර උපාදානස්කන්ධය පහළ වෙන හැටි ගත්තා. දැන් අතන වේදනා අර රූපය ගැනම කියලා ඒ රූප උපාදානිය කොහොමද වෙන්නේ කියලා දේශනා කළා. තේරුණා? ඒකයි වටින්නේ මේක. ඒ රූප උපාදානිය වෙන්නේ කොහොමද කියලා දේශනා කරන හැබි ආයතන බිඳිලත් නැහැ. ධර්මියෝ බිඳිලත් නැහැ. නොපෙමිණත් නැහැ. හැබැයි නැත්තේ මොකද්ද? මෙනෙහි කිරීම. තේරුණා? එතකොට ඒ නිසා මොකද ඊට අදාළ විඥානය පහළ වෙන්නේ. ඊට අදාළ විඥානය පහළ වුණොත් මොකද වෙන්නේ? රූපේ රූපේ ගණයට යනවා, වේදනා වේදනාවේ ගණයට යනවා. තේරුණානේ? ඔව්. එන්න එතකොට ඔය ආයතන හයෙම ඔන්නෝගේ විදිහට ඔය ආයතන හය ගැනම මේ ආයතන බිඳිලත් නැහැ. මෙන්න මේ කියන පරියාය ධර්මයේ දැනගන්න මේ ආයතන හය ගැනම. එතකොට අන්න ඒක තමයි ඊළඟට රූපාදානස් රූපස්කන්ධය කොහොමද උපාදානස්කන්ධයට යන්නේ කියලා පෙන්නවා. ඊට පස්සේදී ආපහු මොකද කරේ? චතුරාර්ය සත්‍ය මොකද්ද දුක කියලා කියන්නේ? ඊට පස්සේ දුකේ සමුදය මොකද්ද? දුක නිරෝධය මොකක්ද කියලා දේශනා කළා. මාර්ගය තමයි මේ කරන ක්‍රමය. එරේ චතුරාර්ය සත්‍යයට අරගෙන පෙන්නවා. ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික තමයි සාකච්ඡා කළේ. තියනවද ගැටලුව? බැඳීම අයින් කරනවා කිව්වොත් අපි මහත්තයා දැන් බැඳීම අයින් කරන්න බෑ අවබෝධයෙන් නැතුව. අන්නාරේ. ඒ කියන්නේ අපි මොකක් හරි ඒ තියෙන යථා ස්වභාවය දැකලෝනිනේ මේ බැඳීම අයින් කරන්න. නැත්තම් අපි අර මේ ඒ කළ තියෙන්නේ අර භව විභව. ඒ කියන්නේ අකමැත්තෙන්, ඒ කියන්නේ අවබෝධයෙන් අයින් වෙනා නෙමෙයි. අකමැත්තෙන් අයින් වෙනවා. කිරීමේ ගොම දැන් අපි සාමාන්‍ය අපේ ජීවිතයේ මිස්සය කරන දේවල් බැලුවම යෝකයට ඇත්තටම තවත් පොර දාන වැඩිවීමක් කරනවා වගේ. කියන්නේ අපි කියමු අර දෙමතකයි සිවුර දැක්කනම් දැක්ක පමණයි, ඇසුවනම් ඇසුව පමණයි කියලා. ඒ කියන්නේ ඒක අපි මෙනෙහි කිරීමක් කරන්නේ. ඒක එතනින්ම ඉන්නවා. නමුත් අපි සබෑ ජීවිතේදී අපි කරන්නේ අපි කොහේට හරි ගියොත් අපි ලස්සන දර්ශනයක් ගත්තොත් අපි ඒක දැකලා විතරක් මෙනෙහි කරන්නේ. අපි දැන් ටෙක්නොලොජි එක දිහින් අපි කැමරා එකක පික්චර් එකක් කරන් ඉන්නේ. ඇවිල්ලා අර කිව්වා වගේ අර එක එක ස්කන්ධ වලට දාන්න වගේ අපි එක එක ඩිරෙක්ටරිස් වලට දාලා ඒක දැන් සේව් කරගන්නවා. කරගෙන අපි ආපස්සට ඒව අන්න බල බල ඉන්නවා නේද අපි. හරි. එතනින් මේ කතාවල දාන්න නැතුව අපි සබා ජීවිතේදී කරන්නේ තව තවත් මේ කරන්නේ දැන් හිතන්න අපි මහත්තයා ඉන්න දාන වගේ දෙයක් කරන්නේ නේද? ඔව් අන්න හරි. දැන් හිතන්න මහත්තයා විකෘති වූ දැන් මේ විකෘති වූ මේ මොනවද මම දැකලා තියෙනවා ළමයි සෙල්ලම් කරනවා වීඩියෝ ගේ විකෘති ඒක ගහණේව මරණේව ඒව තමයි තියෙන්නේ. එයාගේ අර ටික බිඳිලා නැහැනේ. ඔව් අර විඥානස්කන්ධ පහළ වෙනවා. අර සසරේ බොහෝ දුක් විඳින්න නැත්නම් අර විදිහ විකෘති ස්වરૂපයන්ට පත් වෙන්න යට හේතු වෙනවා. ඔදේ ආකාරයේ රූප වේදනා සංඥා අන්න ඒක තමයි ගොඩනගන්නේ. අන්න ඉතින් මේ ඒ වගේ මේ ඉස්සරහට ඉතින් දියුණුව කියලා එන්නේ උන්ෝ ටික. ඔව් ඉතින් දැන් ඒක ඇත්තරම දැන් මේ අද වෙන අමරිකානු වෙන දේවල් වෙනුත් කියලා දැන් මේ පෙරද ෂූටින් ගියලා සුංගවි මේ වැඩි දියලා මරලා ඉතින් ඒක තියෙන්නේ අර මම හිතන්නේ අර වගේ ආభాෂ වලින් ලැබිච්ච දේවල් ඒගොල්ලෝ දැන් මේ ක්‍රියාත්මක වුණයි කියලා ඒගොල්ලන්ට ගානන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා දැන් මේක මේ ස්වභාවික දෙයක් හැටියටම දැන් පිළි අරගෙන ඉවරයි. දැන් මේ මෙන් දකින්න දේ පිළිගatti එක. බිල්ල මිනිස්සු මේ මරාගෙන එනවා වෙඩි තියාගෙන. ඒගොල්ලන්ට අර මන් දන්නේ අර ඒ ගේම්ස් වලින් අර මම පුරුදු කරලා මේක නිකන් දැන් මේ ගේම් එකක් කරලා ජීවත් වෙනවා කියන එක තමයි. ඉතින් අන්න ඒකයි මහත්ය. මේ මහ පොළොවට කවුරු හරි කෙනෙක් බිහි වුණොත් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ සද්ධර්මයෙන් බිඳක් හරි දෙන එක මිසක මොනතරම්නම් අනිකුත් දෑ දුන්නත් ඒ කිසිම හේකින් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අර සද්ධර්මයෙන් බිඳක් දෙනවා තරම්. ඒකයි මේ ඒ ඒක අපේ අර සංස්කෘතියේ තියෙන වටිනකම දරුවෙක් හැදුවත් එයාට ඉබේටම වැටෙනවා මේ මිත්‍යා දෘෂ්ටියෙන් තොරකම. ඒ කියන්නේ දන් දීලා පිනපාව ගැන පිළිබඳව විශ්වාසය ඒක මේ ඒක ඒ උපන්න පිනටම ලැබෙනවා. වීඩියෝ ගේම්ස් ඒවා දීපෙන් කරන්නේ අර බ්‍රේන් ස්ක්‍රීමක් අනුන් එක තමයි. දැන් අපි ඇත්තට මොන වුණත් බැනුන් අහරි ඉරිද්ද දහම් පාසලට යනවා තාම. ළමයි ලංකාවේ. ඔව්. ඒවා කොච්චරුණත් හොඳයි. ඒ හේතුව වෙන ගෙදරට එලා වෙන මොකක් ගැන බලාගෙන හිටියත් අහගෙන හිටියත් ලියලන්නේ අරවන වැඩක් නැහැනේ. ඒක හමුතුනේ ඒ අපි පින් කරලා තියනවා බුද්ධ කාලේ ඉපදෙන්න. ඒ නිසා නේද මේ හොඳයි. තව තියෙනවද මේ ගැටලුව? හොඳට තේරුණාද? සම්පූර්ණම තේරුනේ නැති වුණා ටිකක් ටිකක් හරි අරහින් මෙහෙන් තේරෙනවා. අන්නේ අරහින් මෙහෙන් තේරෙනකොට කවදග හරි මේ ඔක්කොම එකට ගැලපෙනවා. අඩුපාඩු ගන්න පුළුවන්. දැන් අර මේ අරහින් මෙහෙන් ගල් තියලා දැම්ම හදාගත්තොත් සක්ක කෑලි අරහින් මෙහෙන් ගහලා දැම්ම මේක ගන්න පුළුවන්. හැබැයි අවශ්‍ය කරන ටික තියෙන්න ඕනේ. ඔව් දැන් ගොඩක් හොඳ ඒක නක් නේ. එහෙනම් අපි දෙවියන්ට ඥාතියින්ට පින් අනුමෝදන් කරමු. ගැටලු නැහැ නේද? හොඳයි. දැයි මෙන්න මේ සම්බුද්ධ ශාසනයේ ඒ උත්තම සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ශාසනයේ කිරිමව්හා සමානයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මුඛයෙන් උන්වහන්සේ ප්‍රශංසා කරන ලද උතුමන් වහන්සේ නමක් තමයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේ මහා කරුණාවෙන් භික්ෂුන් වහන්සේලා කෙරෙහි සහ සත්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන්ම තමයි පින්නුතුනි මේ දේශනාව කළා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ නිහතමානී ගුණයෙන් යුක්ත වූ උන්වහන්සේගේ දේශනාවක් අහන්ට ලැබීම, ඒ උන්වහන්සේගේ දේශනාවක් ආශ්‍රවණය කළා යමක් අඩුමතරමේ ධාතුන් කියන්නේ මොකක්ද කියලා ඒ ආදී වශයෙන් හරි ඉගෙන ගන්නට ලැබුණා. ඒක භාග්යයක්. ඒ නිසා මේ සිත් සතම් පහදවාගෙන ඔය ඇත්තන්ට වැඩ රාජකාරී බොහෝමයක්ම තිබුණත් බණ අහන්ට යන්න ඕන, ඒ වෙලාව වෙනෙහිකට යොදවන්න හොඳ නෑ කියන ඒ අදිෂ්ඨානය නැති කරගෙන විහාරස්ථානියට පැමිණිලා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපි මේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උන්වහන්සේගේ ශ්‍රාවක පරපුරේ මේ උතුමන් වහන්සේලා දේශනා කරන්නට යෙදුන ධර්මයේ පිළිබඳව සාකච්ඡා කළා, දැන කියාගත්තා. සතුට සන්තෝෂ භාවයට පැමිණුණා. මේ සතුට සන්තෝෂ භාවයට පැමිණෙමින් සිදු කරගන්නට යෙදුනා වූ මේ මහා කුසලානිසංස ධර්මියෝ සියලු වර්ග පරම්පරාගතව අප නමින් මිය පරලෝ ගියා වූ සියලු වර්ග පරම්පරාගත ඥාතීනොත්, ඒ වගේම සියලු දෙවිවරුනොත්, ඒ වගේම ඔබ අප හැදූ වැඩූ දෙමව්පියන්ටත්, ඒ වගේම ගුරුහරු කන්දුණු ගුරුරු ඥාති හිත මිත්‍රාදී හැම දිනාටමත් ඒකාකාරීව පිහිටීමෙන් ඒ භාග්‍යවත් බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා මේ ලෝකයේ තුල ජාතියෙන් ජරාවෙන් දුකෙන් ව්‍යාධියෙන් මරණයෙන් අත්මිදුන යම් වූ බඳු වූ නිවනක් උන්වහන්සේලා අවබෝධ කරනවද, සාක්ෂාත් කරනවද, මේ සිත් සතම් පහදවාගෙන ගෞතම සම්බුද්ධ ශාසනයේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුළත් මේ ධර්ම දේශනාවන්ට ඇහුම්කන් දීමෙන් සිදු කරන්ට යෙදුනා වූ මේ සියලුම කුසල් දහම් ඔබ අප හැම දිනාටම ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩ වදාළ ඒ සුන්දර නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්ට මේ සියලු කුසල ධර්මියෝ පාරමී ධම් වෙත්වා කියන අදහසින් සාදු කියලා පින් අනුමෝදන් වෙමු. සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත පරියෝදකනං ඒතං බුද්ධාන සාසනං. අභිවාදන සීලෙස නිච්චං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයු අන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිංජතු. සාරිපුත්තං කේනං ආගතං පටිපාටිය සද්ධා සීල ධනා සම්පදං සම්පන්නං ඕකාස වන්දං වන්ති ඕකාස දාරත්තේන කතං සබ්බං අපරාධං කම්මතී බන්ති ඕකාස කමාමි බන්ති දුතියම්පි ඕකාස කමාමි බන්ති තතියම්පි ඕකාස කමාමි කමාමි සූපත්තේ